नमस्कार वीवा दम रुवनट समदा सद हम सरण नमस्कार वीवा संग रुवनट समदा महासंग सरणयामी नमस्कार वीवा थुनुरुवनट समदाति सारण सरणयामी साधु। අපට මේ ධර්ම විනය කියා දීලා අපව පැවිදි කළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම අවසර මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගේ අවසර, පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් අද මේ වැඩසටහනට ඕගොල්ලෝ ආවනි. සමහර කෙනෙක් ආවේ බස් එකේ නැගලා. එහෙම නේද? හා. සමහර අය ගෙදරින් වාහනේ මෙතන ගේට්ටු ගාවටම බස්සල ගියා. පිනානුව තමයි. නේද පින්වතුනි? එතකොට සමහර අයට ටික දුරක් පයින්ු තෙන්ට වුණා. අර මළු ආදිදී කරේ දාගෙනනේ. ඉතින් පයින් එන්ට වුණා. යද්දිත් එහෙම වේවිනේ. ඒ ඇවිල්ලා ඔබ මෙතන වාඩි වුණා. වාඩි වෙලා උදේවරුවේ පරිසරය වගේ නෙමෙයි, ටිකක් දවල් වෙද්දී රස්නි ගති වැඩි වෙනව නේද? ඊට පස්සේ මොකද වුණේ? දානි අරගෙන පොඩි විවේකයක් ගන්න හම්බුනෙත් නැහැ. හාමුදුරුවොත් වැඩියා නේද? ඒකත් හිතෙන්න පුළුවන් කර්මයේ ස්වභාවයක් කියලා. නමුත් පින්වතුනි, දැන් අපිට පේන දෙයක් තමයි භාවනා කරන්ට කියලා වාඩි වුණාමත් වාඩි වෙලා ඇස් පියාගත්තට මේ හිත වද දෙනු. ඇයි තැම්පත් වෙන්නේ නැහනේ නේද? එහෙමත් පීඩාවක් විඳිනු. කාලය ගත වෙලා ඉවරනාට පස්සේ මොකද වෙන්නේ? ආහාර අරගෙන වැඩි වෙලා බණහන්ට හිටියාම නිදිමත අලසකමුණුත් එනවා. එතකොට මොකද වෙන්නේ? බෙල්ලත් කඩාගෙන වැටෙනවා. අහපව් උහුම ඇස් අරගෙන ඉන්නවා. අහපව් බෙල්ල කඩා වැටෙනවා නේද? හේතුවෙන්ට බිත්තියක්වත් නැහෙනි කියලා හිතෙන්නත් ඒකත් ඔබට දුකක් වෙන්න පුළුවන්. මේ හැම දුකක් දරාගෙනම බුදුරජාන් වහන්සේ බුදුබණත් අහගෙන ඉන්නවා නේද? අහගෙන ඉන්නවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් නිවන ඒකාන්තෙම දුක හා මිශ්‍රද නේ? හිතෙන්න පුළුවන්. එක තැනක අහනවා රජ කෙනෙක් නාගසේන ස්වාමීන් මේ නිවන නම් ඔබ මොකද කියන්නේ? ඒකාන්ත දුකෙන් යුක්තද? ඒකාන්ත සැපතෙන්ද යුක්ත? ඒකාන්ත සැපතෙන් කිව්වා. එහෙම හිතන්න අමාරුයි කිව්වා. ඒ ඇයි කිව්වා? ඇයි සක්මන් කරන්ට ඕනි? 12න් පස්සේ ආහාරයක් නේ නේද? ඊට පස්සේ පූති මුත්තේ බේසද්ද ගන්න ඕනි. ඊට පස්සේ සක්මන් කරන්ට ඕනි. ඊට පස්සේ කැමැති දෙයක් අඳින්න පළඳින්න නේ. ඉතින් මේ විදිහට නේ මේක ගත කරණ තියෙන්නේ. ඒක මහා දුකක් නේ. එහෙනම් මම නම් කියන්නේ නිවන දුක හා මිශ්‍රයි කිව්වා. එහෙම කිව්වා. ඒතකොට රජ්ජුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමීන්වහන්සේ. රජතුමනි මොකද කියන්නේ කියලා ඇහුවා. රජ සැප කියලා එකක් නැද්ද කියලා ඇහුවා. තියෙනවා කිව්වා. ඒ රජ සැපද දුකින් මිශ්‍රද? නෑ නෑ, ඒක ඒකාන්ත සැපතක් කිව්වා රජ සැප කියන්නේ. දැන් රජ්ජුරුවෝ නීක දන්නේ පින්නතුනි අපි දන්නේ නේද? රජ්ජුරුවෝ කිව්වේ ඒකාන්ත සැපතක් කිව්වා. රජ්ජුරුවෝ ඊට කලින් කියන මේ රූප ශබ්ද ගන්ධ රස පහසින් මිනිස්සු සතුටු වෙන්නේ. දුවා දරුවෝ ගේ දොර හදලා කෑම බීම මොන හරි හොඳට හදන් කාලා බීලා වලල්ලක් චේන් එකක් දාලා බේස්ලට් එකක් නේද? එහෙම කරලානේ. එහෙම ආය සමහර අය කියනවත් එක්කනේ බේස්ලට් එකක් දෙන්නම් ඡන්දෙ දෙන්නත් කියලා එහෙමත් කියන අය ඉන්නවා. ඒ ඔබ ආස කරනවා කියලා දන්න නිසා රජ්ජුරුවොත් කියනවා ඉතින් ඒව ඕනිනේ. ඈ ඒව ඕනිනේ. ඉතින් ඒව නැතුව ඉන්නවා කියන එක හිත බලෙන් අර රබර් බෝලේ වතුර යට ඔබන් ඉන්නවා වගේ වැඩක් ඔබ හාසල කරලා ওই නිවන කියන එක දුකක් නෙවෙයි කියලා දුකක් නේ කියලා කිව්වා. දුක හා මිශ්‍රයි නේ කිව්වා. ඉතින් එතකොට තමයි රජ්ජුරුව මේ ස්වාන්නාසේ අහලා තියෙන්නේ රජතුමනි රජසැප කියලා තියෙනව නේද එකක්. ඕ ඕ කිව්වා. රජෙක් නෙමෙයි ඉන්නේ. රජසැප දුකින් මිශ්‍රා නෑ කිව්වා. සැපින් යුක්තයි කිව්වා. එතකොට රජතුමනි හිටපු ගමන් කැරලි ඇති වෙනව නේද කියලා ඇහුවා. ඔව් කිව්වා. ඊතරෝ කැරලි මැඩපවත්වන්න ගියාම ගිරිදුර්ග හරහා පැන පැන දුව දුව අර මහා සේනා මැදට කඩා වැදීගෙන යුද්ධ කරන්නේ නැද්ද කිව්වා. එතකොට රජුරු කියන රජතුම මේ ස්වාමීනි නාගසේනියන් වහන්සේ ඊ ඔක්කොම කරන්නේ රජසැප හදාගන්නනි කිව්වා. එතකොට රජසැප හදාගන්න නම් ඊට කලින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒව කොරල ඉවරුණාට පස්සේ රජසැප ඒකාන්තින් භුක්ති විඳින්න බැරිද? ඉතින් රජතුමනි ඔබ කියන්නේ නිවන ලබන්න කලින් නිවන සොයද්දි විඳින්න ඕනේ දෙකක් නේ කිව්වා. ඒක නිවනටයි තී නෑ කිව්වා. නිවන කියන්නේ ඒකාන්තෙන් සැපතක් පින්නතුනි. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ උදේ නැගිටලා බස් එකෙන් බැහැලා පයින් ආපුවා. අර මල්ලක් කරේ තියාගෙන නේද පින්නතුනි. ඊට පස්සේ ගෙදරින් එළියට බහිද්දි දුවවරු දරුවෝ කෑ ගහනවා අදත් යනවාද මේ වැඩ අර වැඩ තියෙන බලන්නේ නැද්ද ස්වාමිවරු කෑ ගහනවා උහිලා යනවා මේවා ඔක්කොම දාල් දැන් මන්ද අතුපතු ගාල උවිල පිහෙල තියන්ට ඕනි නේද එතන මේවා දරාගෙන නේද පින්නතුනි එළියට බහින්ට ඕනි ඈ ඒ අතර සමහර අය හින්ට් පාස් කරන ඉරිසියාවට ආ දැන් සිල් ගන්නවා නේද උහිගේ හැටි අපි නොදන්නේ නේ එහෙමත් කියනවා. එහෙම නැද්ද පින්නතුනි? මේ හැම දෙයක්ම දරාගෙන තමයි කටයුතු කරන්න වෙන්නේ. එතකොට ඒ ඇසේ අර සුදු වැඳම ඇඳගෙන සිල් රෙදිත් අරගෙන කරේ මල්ලත් තෙල්ලගෙන බස් එකට නැග්ගහම කොන්දොස්තර කොළුවත් සද්ද දානවා පිටිපස්සට යනවාලා පිටිපස්සට යන්න කියලා. එහෙමත් වෙනව නේද? බස් එක නවත්තන්න කියන තැන නෙමෙයි නවත්තන්නේ මීටර් ගානක් එහාට ගිහිලා ඒවටත් බැන බැන අපි ඉන්නේ. එහෙම වෙනව නේද පින්නතුනි? එතකොට කල්පනා කළ බාන්ට ඒ ඇවිල මෙතන හිටියාමත් ඕන රස්නේ දැනෙන්න පුළුවන් නිදිමත දැනෙන්න පුළුවන් මේ ගොඩක් දේවල් උපදිනවා නේද? එතකොට හිතන්න පුළුවන් අම්මේ මේ ධර්ම අවබෝධයක් කරන්ට කියලා මේ විඳින දුකක් නේද? නමුත් පින්නතුණී ධර්ම අවබෝධ කරා යන්න කලින් මොකද්ද මේ? ඒක සොයද්දී අපිට විඳින්න වෙන කැපවීමක් මේක. මොකද්ද? විඳින්න වෙන කැපවීමක්. ඒ වගේම තමයි අහනවා ඒ නාගසේන සන්නාසි රජතුමනි ශිල්ප ශාස්ත්‍ර හදාරුවට පස්සේ හොඳට ඒකින් සැපතක් නැද්ද කියනවා. සැපතක් තියෙනවා කියනවා. ඒකනේ ওই ආචාර්යවරු ශිෂ්‍යෝ ඉගෙන ගන්න. එතකොට එහෙමනම් ඒ ශිෂ්‍යයාට ඒ ආචාර්යවරයා කියන විදිහට කරන්ට වෙනවද නැද්ද කියලා අහනවා. අනුන්ගේ සිතකට තියෙන කැමැත්තට අනුව ශිෂ්‍යයාට කටයුතු කරන්න වෙනවද නැද්ද අහනවා. වෙනවා කිව්වා. ඒ කියන්නේ වතුර එක ගේන්ට ඊට පස්සේ ගුරු ආචාර්යින් මහසීගේ ඇඳ ආදි දේ සකස් කරන්නට පුටු මේස පිළිවෙලට තියන්නට අතුපතු ගාන්නට ඊට පස්සේ සිවුරු ආදි දේ තියනවන හොදල කරලා දෙන්නට ඊට පස්සේ උගන්නන වෙලාවට ඒ දේවල් සකස් කරලා පුටුව සකස් කරලා පැන් එක තියලා කුටියට ගිහිලා ආරාධනා කරලා ඉවර වෙලා ඊට පස්සේ ආචාර්යින් වහන්සේ වඩින්ට සලස්සලා වැඩ හිටියට පස්සේ නේද ආචාර්යින් වහන්සේ වඩිද්දි නැගිටින්න ඕනි ඊට පස්සේ වඳින්ට කරන්න ඕනි ඊට පස්සේ ආචාර්යින් වහන්සේ කියන දේවල් කරන්න ඕනි gedara වැඩ තියෙනව නේද ඊට ආචාර්යින් වහන්සේ මේව පාඩම් කරන්න අරව පාඩම් කරන්න කිව්වම කරන්න ඕනි උදේ නැගිටින්න කිව්වම නැගිටින්න ඕනි වත් පිළිවෙත් කරලා ඉමිදුල්ල අතුපතු ගාලා පිරිසිදු කරන්න කිව්වම ඒව කරන්න ඕනි ඊට පස්සේ දානශාලාවේ මේ දේවල් කටයුතු ලෑස්ති කරලා තියන්න කිව්වම ඒව කරලා දෙන්න තියන්න ඕනි ඊට පස්සේ මේ විදිහට වත් පිළිවෙත් කරන්න ඕනේද නැද්ද ශිෂ්‍යයා කළ යුතුයි. මේ පාත්‍රයේ අසවලාගේ අතට දෙනවා නෙවී කියලා ආචාර්යවරින් වහන්සේ කිව්වොත් නොදීන්ට ඕනි. අසවලත් එක්ක කතා නොකළ යුතුයි ඔබ කියලා ආචාර්යින් වහන්සේ කියනවා නම් බුදුරයනස කියනවා ආචාර්යින් වහන්සේගේ වචනෙට කීකරු වෙලා එයත් එක්ක කතා නොකර සිටිය යුතුයි. ඒතරෙ ශිෂ්‍යව හික්මවනවා මේ ශිෂ්‍යෙක් මේ ගුරුවරයෙක්. එතන පිටවල හික්මවමින් තමයි මේ ශිෂ්‍යයා ඉගෙන ගන්නේ. ඒ යටහත් පහත්කම් ආදී දේ දක්වන්නේ. ගුරුවරයා සමග සමාසුණී වාඩි වෙන්නේ නේ. ඊට පස්සේ ගුරුවරයා කැමතිනම් විතරයි තමන්ගේ පිටිපස්සෙන් පාත්‍රය අරගෙන දෙවෙනිය විදියට පැමිණෙන්න පුළුවන් වෙන්නේ. මේ ආදී ආචාර්ය වතක් පනවනු. ඒතරෙ ආචාර්යවරයාගේ සිතුම් පැතුම් අනුව ශිෂ්‍යයා මොකද කරන්න ඕනි? කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඇයි ඒ? ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට. ඒ ඉගෙන ගත්තට පස්සේ ඔහුට ඒකාන්ත සැපතක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා කිව්වා. ඉතින් රජතුමනි, ඒ සැපත ලබා ගන්නට කලින් මොකද්ද කරන්න ඕනි? ඊට කලින් කළ යුතු බොහෝ දේ ඇත කිව්වා. ඒ නිසා තමයි පින්වතුනි අපි මේ වෙහෙසක් ගන්නෙ. නැත්තම් අපි වැටෙන තැන හොයා ගන්න පුළුවන්කමකුත් නැහැ. පින්වතුනි අද මේ දහවල් කාලේ අපි ඉගෙන ගන්න මේ බොහොම ලස්සන කරුණු ටිකක්. මේක අයිති වෙන්නේ මේ මිලිඳු රාජ ප්‍රශ්නෙට. මොකද්ද මිලිඳු රජුරුව කියන්නේ? ඔබ දන්නවා ඇලෙක්සැන්ඩ්‍රියා වෙන නැත්නම් ග්‍රීසියේ හිටපු රජ කෙනෙක් බොහොම කාලයකට කලින්. එතකොට මේ මිලිඳු රජුරු දෘෂ්ටි වලින් ග්‍රහණ කෙනෙක්. මෙයා වාද විවාදී පැද්දෙව්වා. රහතන් වහන්සේලා පවා ඒ ප්‍රදේශ වලින් බැහැරට වැඩලා තියෙනවා. ඔබ දන්නවා අරහත්වයට පත් වුණත් යම් යම් අයගේ හැකියාවන් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් තුල්ලපන්තක ස්වාමීන් වහන්සේ එකම ගාතාව මෙහෙණින් වහන්සේලාට කියලා තියෙනවා. එක දවසක් මෙහෙණි ආරණ්‍යයේදී මෙහෙණින් වහන්සේලා කිව්වනේ ආන් එනවා. අදත් කියයි මේ ගාතාව කියලා ඒ ගාතාව කිව්වා. ඒ දැන් කටපාඩම් මෙහෙණින් වහන්සේලාට. ඇයි භික්ෂුණීන්ට අවවාද කරන වාරය ලැබෙද්දී එකම ගාතාව. පද හතර ඒක කිව්ව වැඩියා. දැන් ඇයි ඒ දැන් වත පැනවිලා තියෙනවනේ භික්ෂුණීන්ට අවවාද කරන්නට. භික්ෂුණීන් කවදාවත් ඉන්නේ භික්ෂුන්ට අවවාද කරන්නට එපා කියලා තියෙනේ. මොකද නැත්තම් ස්ත්‍රියක් කියන කෙනා මානියට ඉක්මනටපත් වෙනවා. මේ බුද්ධ ශාසනයට අනුතරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. ඒ පහත් කිරිල්ලක් නෙවෙයි කලි ආරක්ෂා කිරිල්ලක් කරේ. ඒතකොට පින්වතුනි මේ සමාවෙන්න ඕනේ මෙහෙම කිව්වට. ඉතින් අපේ දෙමාපියත් අම්මලත් කියන පිරිමි 1000ක් එක්ක මොකද්ද නඩුහබ ප්‍රශ්න විසඳ ගන්න පුළුවා. හැබැයි මොකද්ද ඒක කාන්තාව පරාණයක් එක්ක අමාරුයි කියනවා. ඇත්තද නැද්ද? අපි කියපු ඒවා නෙමෙයි පින්නොතනි, කාන්තාවම කියපු ඒවා තමයි අපිත් මේ කියන්නේ. හොඳේ ඇත්තද නැද්ද? ඉතින් මේවා බුදුනුවණින් දැකලා නේ පින්නොතනි මේ අෂ්ටගරු ධර්ම ආදී හැමදේම පැනෙවේ නේද පින්නොතනි? ආ එතකොට අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා දැන් බාණ්ඩාර භික්ෂුණි ඉස්සරහට පැනලා අරහිම කිව්වනේ අර භික්ෂුණීන් වහන්සේලා ඉස්සරහා. අර ස්වාමීන් වහන්සේට ඇහුණා. අරහත්ත්වයටපත් වෙච්ච කෙනින් නිසා හොඳ ආයේ එන්නේ නැත්ත වෙන කෙනා එන්නේ නැහැ කියලා මෙහෙම වෙනවනේ. වැඩියා ඊට පස්සේ මොකද කළේ තියෙන්නේ? ඉන්න තැනම අහසට පැන නැග්ගා. අහස ඉඳගෙන 이르දි පාමින් අරගාතාවම කිව්වා. කියලා තමයි වැඩියේ. ඒ පාර තමයි සද්ද නැතු හිටි. දැනගත්ත කටවරද්ද ගatti හොඳ කෙනෙකුට නිවේය කියන එක. ඊතර අපි තේරුම් ගන්න ඕනේ තුල්ලපන්තක ස්වාමීන් වහන්සේට මතකයේ කියන දේ දුර්වලතාවය ඇති වුණා. නමුත් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තිබ්බා. නමුත් බාණ්ඩක පින්නොතන එකම බණපදීනේ තෝරතෝර දීලා තියෙන්නේ. ඒ ගාථා හතර කිව්ව වැඩියා. විස්තර කිරිලිත් තව කෙනෙක් සාරිපුත්තයන් වහන්සේ කරුණු පෙන්වා දෙමින් කියන. ඊතර අපිට පේනවා මේ බක්කුල මහරහතන් වහන්සේ බණපදයක් කියලවනේ. කියලමනේ. ඉතින් අපිට පේන මේ විවිධත්වයක් තියෙනවද නැද්ද පින්නොතනි? තියෙනවා. මිලිඳු රජුරු ප්‍රශ්න හදනවා සැක කර කර බුදුරයන් වහන්සේ ගැන ධර්මයේ ගැන රහතන් වහන්සේලා පිට වෙනවා. මිනිස් අතර සැකේ ජනිත වෙනවා. බුද්ධ ශාසනය පිරිහීම ආරම්භ වෙනවා. පස්සෙනි ওই බ්‍රහ්මයන් අතර හිටපු කෙනෙක්ට ආරාධනා ලැබලා බ්‍රහ්මණ පවුලක උපදින ඒ ගෙදරට පිණ්ඩපාතේ වැඩලා තියෙනවනේ එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 7ක්ද කොහෙද? ආ 7 වෙනි අවුරුද්දේ පොඩි දෙයක් ලැබිලා තියෙන්නේ. එතනදි ඇති වෙන පැහැදී මුල් කරගෙන ප්‍රශ්න කිරිල්ලම් මතනේ අහන්නේ මේ ඔය ශිල්පී දෙන්න බැරිද කියලා පොඩි කුමාරය අහනෝනේ බ්‍රහ්මණ. ශිල්පී දෙන්න පුළුවන් අපි වගේ වෙන්න වෙනවා කියන. අම්මටයි තාත්තටයි කියන එහෙනම් අර ශිල්පී ගන්න නම් ඒ වගේ ඇඳුම් පැළඳුම් ඇඳ ගන්න වෙන දැන් මොන්ටිසෝරියන්ඩත් පින්නතුණි ඇඳුමක් තියෙනවා නේද? ලේන්සුව මෙතන, සූප්පු වෙනම, පොඩි බෑග් එක වෙනම නේ. ඊට පස්සේ එහෙම අන්දෝලනේ පාරවල අම්මල එකයි යන්නේ නේ. පාර මෙහෙ යද්දි එහෙ යනවා. එහෙම කරගෙන නේ එකයි යන්නේ. එතකොට මේ ඇඳුමක් තියෙනවා නේ. ඒ වගේ මේගොල්ලෝ හිතුවෙත් එහෙම. අර බ්‍රහ්මණ අම්මයි තාත්තයි කිව්වා හරි එහෙනම් ශිල්පී ඉගෙන ගන්න. ඊට පස්සේනේ මහාන වෙන්නේ. පස්සේ බොහොම වික්ත ප්‍රතිබල කෙනෙක් වෙනවා. ඒතර සංසාරේ කර්මයක බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ ওই මිලිඳු රජුරුව කියලා කියන්නේ මීට පෙර බුද්ධ ශාසනයක් කාලේ මං හිතන්නේ ටිකක් අලසයි වගේ මුරණ්ඩු සාමණේර කෙනෙක්. නාගසේන ස්වාමින් වහන්සේත් එතනම වැඩ හිටපු ස්වාමින් වහන්සේ නම. මට මතක විදිහට මේ අතුපතු ගාල පිරිසිදු කරලා ඉවරනාට පස්සේ අර කුණුගොඩ තියෙනවනේ. ඉතින් පිරිසිදු කරන්න කිව්වට මෙයා කරන්නේ. පස්සේ සැරදාලා කියනවා ගිහින් විසික් මේ අස් කරනවා මෙහෙම කේන්ති ගත්තා. කුණුගොඩ ගිහින් දාන ගමන් කල්පනා කළාලු මොකක්ද කවදා හරි දවසක අර මොකද්ද මේ අර රලගෙඩි නැගෙන්නේ මේ අර හුලඟට එනවනේ. ඒ වගේ මටත් හැම වෙලේ මොකද්ද වෙන්නේ මේ අර උපදින්න කිව්වා ප්‍රශ්න දහම් ගැටලු එක එක මේ ගැටලු අනිත් අය පරාජය කරන්න පුළුවන් ප්‍රඥාවක් උපදීවා. මෙහෙම ප්‍රාර්ථනා කරනවා අනිත් ස්වාමීන් තහන් ඉන්නවා. මෙයා කුණුගොඩ දාලා ඔහොම කරනවා නම් මම අතුගාපු කෙනා. එහෙනම් මට ඊට වඩා පුළුවන් කිව්වා. නේද? හිරු දකිද්දි අඳුර නැති වෙලා යනවා වගේ. අර රලගෙඩි වලින් නැගෙන රැල්ල ඉවරයක් වෙන්නේ නැහැ වගේ. නේද? මටත් අහනහනෙකට ලැබෙන ප්‍රඥාව සියුම් වුණවන පහළ වේවා. දැන් බාන සංසාරේ මේක සකස් වෙන විදිහ ඉපදුනා. දැන් මිලිඳු රජුරු ඉන්නවා මිත්‍යා දෘෂ්ටික වෙලා. නාගසේන ස්වාමීන් මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනත් කර්මයේ විසින් මොකද කරන්නේ? පැවිද්දට යොමු කරන. මේ නම් බලන්න අම්මා විරුද්ධ වීම අපිට බලපාන්නේ. තාත්තා විරුද්ධ වීමත් නෙමේ බලපාන්නේ. කර්ම විරුද්ධ වුණොත් ඔක්කොටම හරි. අම්මා විරුද්ධ වුණා තාත්තා විරුද්ධ වුණා ලෝකෙ විරුද්ධ වුණත් කර්මෙන් අනුග්‍රහය තියෙනවා නම් සාසනෙට ඉන්න බය වෙන්න දෙයක් නැත. එතකොට සාසනෙට ඉද්දි කර්මෙන් පින නැත්තම් කියන්නේ පින නැත්තම් අම්මා තාත්තා කොච්චර කැමති වුණත් ඉන්ට ලැබෙන්නේ නැත. අන්න බලන්න මේව සකස් වෙන විදිය. පින්නතුනි දහසක් ප්‍රශ්න තියෙනවා මිලිඳු රාජ ප්‍රශ්නේ. මුල් කාලේ මම මේක කියවන්න ගියා මට අප්‍රසන්න හිතුනේ ඇයි මේ මෙයා සැක කරන්නේ ඉවර යන්නේ නැණි කියලා. ඊට පස්සේ මම කියවන්න ඇතිව හිටපු දේවලුත් තිබුණා. පස්සේ මේක කියවද්දි පස්සේ කාලෙක මොකද වුනේ අර නාගසේන ස්වාමීන් වහන්සේගේ ආශ්චර්යවත් වූ ප්‍රඥාවත් ඊට පස්සේ අහනහනේ වලට දෙන උත්තර දිහත් බැලුවාම සද්ධාම උපදින බව තවදුරටත් අපිට තවුරු වුණා. ඉතින් ඒ නිසා අද පින්වතුනි ඔබට කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්න යන ගමනේදී උන්වහන්සේලාගේ තියෙන සුවිශේෂී වූ කැපවීමක් ගැන. සාමාන්‍යයෙන් බුද්ධ දේශනා අපි කියවද්දී මම නම් දැකලා තියෙන්නේ මෙහිම. මං දැක්කේ නෑ කොතනකවත් කෙනෙකුට ඔබ බුදු වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන අවවාදයක් අනුශාසනාවක් මං දැකලා නැහැ. හැබැයි මෙහෙම තැනක් හම්බුණා. ඒ මොකද්ද? ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් පැවිදි වෙන්න කැමති නම් පුතෙක් පැවිදි වෙන්න කැමති නම් අම්මයි තාත්තයි මෙහිම අවවාද කරන්නට. ඒ මොකක්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මුගල්ලාන මහ රහතන් වහන්සේ වගේ ඔබ වෙන්න. දුවක් කැමති නම් පැවිදි වෙන්න අම්මයි තාත්තයි දුවට මෙහිම අවවාද කරන්න. එහෙම අවවාද කරනවද දන්නේ නෑනේ. මෙහිම අවවාද කරන්න කියන කොහොමද? ඔබ උප්පලවන්නා කේමා වගේ වෙන්න. මේ වෙලාවට දූලට හිතෙනවා ඇති අම්මවයි තාත්තවයි අද වැඩසටහනට එක්කන් ආවන. මේ බාන්න බුදුරජාන් වහන්සේගේ අවවාදේ. දුවක් මහණ වෙන්න කැමති නම් දූ කෙනෙක් මොනවද උප්පලවන්නා කේමා වගේ දුව ඔයා සිල්වන්ත වෙන්න ඕනේ, සමාධි ප්‍රඥාව වඩන්නට ඕනි බලවතෙක් වෙන්න ඕනි කියලා ශාසනීයට යොමු කරන්න. පුතෙක් ඉන්නවා පුතා කැමති නෑ මහන වෙන්න, අම්මා තාත්තත් එක්ක අම්මා තාත්තා ගැන බලාගෙන කටයුතු කරන්න ඕනි. හරියට ගටිකාර නේද වගේ අර වළං හිම සකස් කරි කාශ්‍යප බුද්ධ ශාසනෙ. අම්මා තාත්තා අන්ධයිනේ, ඒකින්ද මහන වෙන්නේ නෑනේ. අනාගාමී වෙලත් ගෙදරට වෙලා අම්මට තාත්තට සලකනවනේ. ජෝතිපාල මානවකනේ යන්නේ මහන වෙන්න, යාළුවානේ යන්නේ. තේරුණ නේද? ඒ වගේ සමහර දරුවෝ ඉන්නවා ඒ ගෙදර එක්කෙනා වෙන්න පුළුවන්, වගකීම් සහිත වෙන්න පුළුවන්, නැත්නම් යාට ගෙදර අත්හැර ගන්න බැරි වෙන්න පුළුවන්. එයා කියනවා මට නම් අම්මි ඔයා කිව්වට බෑ මහන වෙන්න, තාත්තේ ඔයා කිව්වට මට බෑ මහන වෙන්න, ගියොත් එන්න වෙයිද දන්නේ. ඌව කරන්නේ කොහෙද? මට බයයි කියලා සමහර දරුවෝ කියනවා. එතකොට ඒ අම්මයි තාත්තා යාට අවවාද දෙන්න කියන, එයා ගෙදර ඉන්න කැමති නම් පුතේ ඒක වාගේ කැමැත්ත. එහෙනම් ඔයා චිත්ත ගෘහපති උග්ග ගෘහපති වගේ අය වෙන්න. ඒ කියන්නේ අනාගාමි. දුවක් ඉන්නවා, දුව කියනවා අන්නේ ඔවා ගිහිල්ලා කරන්න පුළුවන්ද කවුද දන්නේ. මට නම් බෑ රැට නොකා ඉන්න. මට බෑ කෙස් මුඩු කරගෙන ලැජ්ජාවේ බෑ පාරි බහැලා යන්න. එහෙම කියනවා පින්නතුනි. පැවිදි වෙච්ච අලුත මහාන වෙච්ච මුල්ම දවසේ දෙකේ මේ සිවුරු පුරවගෙන පාරට යන්න ලැජ්ජයි. ඇයි? ඇයි කලිසම් කොටී සර්ට් එකයි නැඳන් හිටියේ? ඒක ඇඳගෙන දැන් පාරට බහින්න නිකන් අමුතු ඇඳුම්මන්නේ, ඉතින් හරි ලැජ්ජාවෙන් යන්නේ. ඊට පස්සේ ගෙදර යන්න උනහම දැන් පාරේ යද්දි බස් එක යද්දි යාළුවෝ ඊට පස්සේ දන්න හඳුනා ඉද්දි නිකන් හිතට එන අමුතු එකක්. ඇයි? අපි හුරු වෙලා තියෙන සංසාරෙම අරදීටනේ පින්නතුනි. නේද? ඉතින් කියන්න පුළුවන් දුවක් අනේ මට නම් බැ කියන. මං ගෙදර ඉන්නා. පවුල් පන්සල් වෙලා ඉන්නා. අම්මා තාත්තා බලාගෙන ඉන්න. ඒකට යාට අවවාද කරන්න කියන මෙහි මම්මට ඉතින්. එහෙනම් ඔයාගේ කැමැත්තනේ ඒක ඉතින්. ඔයාට ඉතින් වාසනාවක් තියෙන්න ඉබේ. මොනවා කරන්නද? අවාසනාවයි මහත කියන්නේ අම්මලා අවවාද කළා කියන්නේ. එහෙනම් පුතේ ඔයා කවුද මේ කවුද කුජුත්තර නන්ද වේලුකණ්ඨගේ නන්ද මාතාව වගේ අනාගාමියත්ව ඉන්නේ. ඒ වගේ සිතක් ඇති කරගෙන ගෙදර වාසය කරන්න. ඒ කියන්නේ අනාගාමි වෙන්න. මේක තමයි තුලාව. මේක තමයි මිම්ම. කාටද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයට කියන්නේ? කාටද ඒ මිම්ම ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන්ට? ඒ සූත්‍රය කියවන්න. හොඳයි, එහෙම යවවාදි දීලා තියෙන්නේ. එහෙනම් ඔබත් සැබෑ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ බවට පත්වෙන්න නම් මොකද කළ යුත්තේ? මෙතෙන්ට පැමිණිය යුතුයි පින්වතුනි. තේරුණ නේද? එහෙනම් මේ දේශනාව හරි ලස්සන එකක්. මම ලොකු විස්තරයක් ඔබට කියන්නේ මේ කාරණේ ආරම්භය ගැන. ඔබත් මමත් දන්න දෙයක් තමයි, බොහොම ප්‍රසිද්ධ දෙයක් තමයි, මලගෙවල් වල පවා කියන දෙයක් තමයි. මොකද්ද? වෙස්සන්තර ජාතකය. වෙස්සන්තර හැල්ල කියලාත් කියන. ඒ කියන්නේ ජාතකය. ඒ කියන්නේ ඉස්සර සජ්ජායනා කරන මේක. තේරුණ නේද කියන්නේ? වෙස්සන්තර ජාතකය. එතන වෙස්සන්තර ජාතකයේදී වෙස්සන්තර රජතුමා රාජ්‍ය අත්හැරිනු. ධනිය අත්හැරිනු. අර සුදු පාට ඇතත් දන් දිනු. නේද? මේ ඔක්කොම දන් දිනු. මේ ඔක්කොම දන් දීලා මන්ද්‍රී බිසවට ජාලිය ක්‍රිෂ්ණ දිනාටත් කියන ඔබ ඉන්ට මම තපස් කරන්ට මේ හැමදී අත්හැරලා වනාන්තරයට යනු. එතකොට කියනවනේ මන්ද්‍රී දේවිය තමනු තින බව. ඉතින් අම්මා යනවා නම් තාත්තා යනවා දරුවෝ කොහේ ඉන්නද? ඉදින්නත් කියනවා යා අපිත් එනවා කියලා නේ. පස්සේ මේ දරුවොත් එක්කනේ යන්න වෙන්නේ නේද? එතකොට බ්‍රහ්මචාරී භවින් යුක්තව දැන් මොකද කරන්නේ? තපස් කරනවා. තපස් රකින්නවා. දැන් පිය රජුරු එතකොට ජාලිය ක්‍රිෂ්ණ දිනාට සීයාචිකින් වෙන් වෙලා යන්නටත් සිද්ධ වුණා. දැන් මහ වනාන්තරයේ අලිකොටි වලස්ස ඉන්න මහ කැලේ තමයි ජීවත් වෙන්නේ. දැන් ඇල්හාලේ බතත් නැහැ, ලිහිණි මසත් නැහැ. අර වනාන්තරයේ හැදෙන ගෙඩිනේ පලු මොර නේ තියෙනව නේද? ඉරමිනියා නේ, පළවැල. ඊට පස්සේ පලා වර්ග තමයි මන්ද්‍රී දේවිය මොකද කරන්නේ? අරගෙන ඇවිල්ලා සකස් කරමින් අර තපස් කරන ස්වාමියාටත් දරුවන්ටත් දෙන්නේ. දැන් රජ ගෙදරින් ආපු පොඩි දරුවන්ට කොහොම වෙන්නේ ඇද්ද මේක? නේ? අම්මේ අරදී නේ? දුව ඉල්ලනවා, පුතා ඉල්ලනවා. අම්මට කොච්චර දෙයක් දැයිනෝ ඇද්ද හිතට? නේ? මේවා දැක දැකත් වෙස්සන්තර රජුරුව තපස් කරනවා. නේද? පිනතුනි ඔබ දන්නවෙහිදී වෙස්සන්ත රජු දන් දෙන්නවා කියන කාරණේ ආරංචි වීමත් එක්ක ඉල්ලන ඉල්ලන දේ දෙනවනේ මේක ආරංචි වෙන කාටද ජූජක බමුණට ජූජක බමුණට තිබුණලු මොකද්ද පින්නතුනි කුෂ්ඨයක්ද තිබුණේ කකුලක තිබුණනේ බරව රෝගය කුෂ්ඨ රෝගයක් තිබුණනේ ඕක ඔතාගෙන ඉන්නේ මැස්ස වහවහ ඉදී ඕකට පවංග ගහ එලෝ එලෝ ඉන්නේ එතන ජෝජක බමුණගේ බිරිඳත් ගෙදර හිටියා බිරිඳ තමයි කෑ ගහන්නේ මෙහෙම මෙහෙම කවුරු හරි නැද්ද වැඩපොළ කරගන්නට මම්මද මෙව්ව කරන්ට ඕනි කියලා බිරිඳේ කෑ ගහනවා ඒවට කොහෙද සල්ලි බාගේ වැඩකාරිය දාසිය ගන්ට කිව්වම ඇයි වෙස්සන්ත රජුළු දන් දෙනව නෙවෙයි ගිහිල්ලා අරන් ගෙන්ට කියන කරුණත් එක්කනේ මං හිතන්නේ පිට වෙන්නේ නේ ඇවිල්ලා ඉල්ලන්නේ කාවද වෙස්සන්ත රජුරුවන්ගේ දරුව දෙන්න දාසිය විදියට ඉල්ලන ඒ දාසිය විදියට දරුව දෙන්න මොකද කරන්නේ ජෝජක බමුණට බාර දීලා තියෙනවා. සක්දිවිඳු ඇවිල්ලා මන්ත්‍රි බිසවව ඉල්ලද්දී පෑන් වඩලා තමන්ගේ භාර්යාවත් දීලා තියෙනවා. මෙන්න මේ කාරණේ දිහා බලද්දී මේ සම්බන්ධව අදත් මේක දිහා සත්‍ය දකින්න බැරි අය වාද විවාද ගොඩ නගනවා. අද තියෙන නීති රීති ධර්ම ඔක්කොම ටික ගන්නවා. Human rights ද අරවාද මේවද ඔක්කොම ටික ගන්නවා. අරගෙන ඉවර වෙලා මේ දිහා බලන කෝණ තියෙනවා. මොකක්ද මේ කතන්දරේ? මගෙනුත් එක කෙනෙක් ඇහුවා. මොකක්ද ඇහුවේ? ඇයි දරුව දන් දෙනවා නම්? වෙස්සන්ත රජුරන්ට විතරක් නෙමේ දරුවා අයිති අම්මටත් අයිති. ඉතින් අම්මගෙන් අහලා දෙන්න ඕනේ නේද කියලා එක දවසක් මගෙන් ඇහුවා. මොඳි මට එතකොට මේක කියවලා මතකයක් තිබුණේ. එතකොට මගෙන් එහෙම ඇහුවා. දැන් මම බැලුවා හරි වැඩි. මං කිව්වා පොඩ්ඩක් ඉන්නකෝ මං උත්තරයක් දෙන්නම් කියලා. මං පැත්තකට ගිහින් 17 කල්පනා කළා. මේ වඩු වැඩ කරන ළමෙක් මගෙන් ඇහුවේ. දැන් උත්තර දීපල්ලකෝ. මේ කතෝලික පැත්තක. දැන් මං මොකද කරේ? පැත්තකට ගිහිලා 17 කල්පනා කළා. හීන් දාඩි දැල උත්තරයක් දෙන්න ඕනේ. පැනලා යන්න ක්‍රමයකුත් නැහැ. පස්සේ මොකද කරේ? මං කල්පනා කරලා ඇවිල්ලා ඇහුවා. අරයාගේ ෆෝන් එකක් තිබ්බා. එයාගේ. මං ඇහුවා මම ප්‍රශ්නයක් ඇහුවර කමන්නේද? හා කිව්වා. පාරේ කවුරු හරි යනවා කියමුකෝ. මං එයාට ඔක තෝරපු ඉතින් පාරේ යනවා කවුරු හරි. මං කරන වැඩේ පාරේ මට කෝල් එකක් ගන්න ඕනේ මට ෆෝන් එකක් නැහැ. ඒ පාරේ යන කෙනෙකුට මම එකපාර මං අඳුරන්නේ නැති මිනිස්සුනි මට පුළුවන් කතා කරලා මේ මෙහෙනු මට කෝල් එකක් ගන්න දෙනවා ෆෝන් එක කියලා ගන්න පුළුවන්ද හව. එහෙම බෑයි කියලා ඇහුවා බැරි. නෑ ඔබ වහන්සේ අඳුරන්නේ නැහනේ එක එක අයනේ ඉන්නේ කතෝලික අයයි එක එක මුස්ලිම් අයයි එක එක ජාති අය ඉන්නේ. එහෙම බෑනේ ඉල්ලන්න කිව්වා. හා කිව්වා. මං ඇහුවා හරි ඔයා නැතත් ඔයාගේ ෆෝන් එක මෙතන තියෙන මං කෝල් එකක් මෙතනින් අරගෙන කතා කරලා තිබ්බොත් ඔයා මාත් එක තරහ වෙනවද? නෑ නෑ හාමුදුරුවන්ට කිසි ප්‍රශ්නයක් නෑ. හාමුදුරුවෝ ඕන වෙලාව ගන්න කිව්වා. මගෙන් අහන්න දෙයක් නෑ කිව්වා. හරි මං ඔයා නැතත් ෆෝන් ඔයාගේ ෆෝන් එක ගෑයි මං ගන්න කියලා හැව්වා. ස්වාමීනාංශේ මං ගැන තියෙන විශ්වාසයෙන් ඔබ වහන්සේ ෆෝන් එක අරගෙන කෝල් එකක් ගත්ත කියලා කිව්වා. මං කිව්වා අන්න ඒ වගේ තමයි වෙස්සන්ත රජුන්ට මන්ත්‍රී විසව ගැන විශ්වාසය තිබුණා. තමන් මොනවා කළත් බිසුණ්ණාහසේ දොස් කියන්නේ ආශිර්වාද කරනවා කියලා. අද කාන්තාවෝගෙන් මෙම්මෙන් මනින් දෙපා කිව්ව ඉස්සර බිසුණ්ණාහසේලා ගැන කිව්වා. ආ කිව්වා. හරි ගියා. එදා 99න් බේරුණා. හොඳේ මට අහන්න ලැබුණා ඊයේ පෙරේදා උසාවි නඩුවකින් අම්මයි තාත්තයි දරුවෝ දෙන්නට අයිතිවාසිකම් කියලා නඩුව. ඒ පාර මොකද කරලා තියෙන්නේ? අර තාත්තා කියලා තියෙනවා නඩුතුමා ඉස්සර අනේ මේවට නඩු කියන රූපණාවක් නැහැ කිව්වලු. කිසිම නඩුවක් කියන්න මුකුත් ඕනේ නැහැ. මේකට මොකටද නඩු කියන්නේ කිව්වලු. දරුවෝ දෙන්න නඩු ගහලා කිව්වලු මේ වෙස්සන්ත රජුගේ දරුවා ඇතරි මේ ඔයාම බාර ගන්න කියලා දුන්නලු. මන් දන්නේ මොන චේතනාවෙන් දුන්නද කියලා. ඉතින් සමහර වෙලාවල් වලට යාට හිතෙන්නේ ඇති විකාරයක් මේ නඩු කියන්නේ කියලා. මාස ගණන් අවුරුදු ගණන් ඉතින් නඩු කියාල්ලක බොරු කීකි. ඉතින් ඒක නිසා වෙන්න ඇති හැම දෙයක් උත් ඊයේ පෙරේද වෙලා තියෙනවා. පින්වතුනි මෙන්න මේ දන් දීම සම්බන්ධව ගැටලු මතු වුණා. ඒ තමයි අර රජ්ජුරුවොත් මේ ප්‍රශ්නේ ඇහුවා. කවුද අහන්නේ? මිලින්ද රජ්ජුරුව. කවුද? මිලින්ද රජ්ජුරුව. කාගෙන්ද අහන්නේ? නාගසීන කියන ස්වාමින් වහන්සේගෙන් අහනවා. කාගෙන්ද? නාගසේන ස්වාමී. බුදුවරුන්ගේ ජීවිතය ගැන ඔබ බලන්න. මේක ලස්සන කරුණක්. අහනවා දැන් බාන්න මේ අර ලෝයර් මහතුරු ඉන්නේ පොයින්ට් එකට කතා කරන්නේ. වෙන පැත්තක් පෙන්නලා මේ පැත්ත පෙන්නන එක පාර. නේද? ඒ වගේ පින්නතුනි මේ මේ රජ්ජුරුවත් එහෙම තමයි. රජ්ජුරුවත් එහෙම රජ්ජුරුව අහනවා මෙහෙම. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේක හොඳට අහගෙන ඉන්න ඕනේ පින්නතුනි නැත්තම් මේක හෙන්න ගොඩාක් පැටලිලි සහගතයි. හොඳ අවධානයකින් අහන් ඉන්න ඕනේ. හොදි. කතන්දර වගේ හින්ද ඔබ නම් අහන් ඉඳීවි. නමුත් හොඳට අහන් ඉන්න. ස්වාමීනි නාගසේනයන් වහන්සේ සියලුම බෝසත්වරු අමුදරුවන් දන් දෙනවද? කවුද අහන්නේ? ඕ. මිලිඳ රජුරු. එහෙම නැත්නම් වෙස්සන්තර රජුරු විතරද තමන්ගේ දරුවෝ ටිකයි බිරිඳයි දන් දුන්නේ? සියලු බෝසත්වරුන් බෝසතන් වහන්සේලා දන් දෙනවද? සියලු බෝසත්වරු දන් දෙනවද? එහෙම නැත්නම් වෙස්සන්තර රජුරු විතරද? මහරජාණනි සියලුම බෝසත්වරු බිරිඳේ දරුවෝ දන් දෙනවා. මේ එක කතාවක්, තව තියෙනවා බොහෝ කතා. ඒවයි සමහරට කියන්න කරන්න අවස්ථාවක් දීලා නැහැ. වෙස්සන්තර රජුරු විතරක් නෙවෙයි සියලු බෝසතාණන් වහන්සේලා දරුවෝ දන් දීලා තියෙනවා. බිරිඳේ දන් දීලා තියෙනවා කිව්වා. එතකොට ඔන්න බලන්න අහන ප්‍රශ්නේ මේ ටික අහලා අහනවා. ස්වාමිනි නාගසේනියන් වහන්සේ එහෙම අඹුදරුවන් දන් දුන්නේ ඔවුන්ගේ අනුමැතියෙන්ද කැමැත්තෙන්ද ඇහුවා. දැන් රජුරුනි අහන්නේ මේ අහන්නේ පින්නොතනි පටලවන්න ආය හුස්ම ගන්න වෙන බැරි වෙන්න පටලවන්න යන්නේ. අපි නම් සද්ධාව ප්‍රහාණය කර ගන්නවා. නමුත් පින්නොතනි බලන්න මේ නාගසේන ස්වාමීන් වහන්සේ මේක විසඳන ලස්සන ඔබට තේරෙයි. මේක මැදදී එන්නේ නැහැ. මේක අන්තිමේදී තමයි විසඳෙන්නේ. අන්තිමට යනකම් මේක යන්න ඕනේ. එතකොට කියනවා මහරජාණනි මේ මන්ත්‍රී දේවිව දන් දෙද්දි නම් මන්ත්‍රී දේවිගේ කැමැත්තෙන්. දැන් තේරුමක් තියෙනවනේ. එතකොට ඒ කියන්නේ වෙස්සන්තර රජුරවන්ට තමයි තමන්ගේ කැමැත්ත තිබිනේ. නමුත් ස්වාමියා එහෙම කරද්දි දන් දීම කියන කාරණේ පිළිලා කරද්දි මන්ත්‍රී දේවිට අඬ අඬ දරුවොත් නෑ. ඒ ඇසේ තමන්වත් දන් දිනුවා. අපිට නම් ඔබ කියන්න බලන්න ඈ ඔබ ගෙදර යද්දි ගේත් දන් දීලා ඔක්කොමත් දන් දීලා දරුවෝ දන් දීලා ඔබ යනවා ගෙදරට. දැන් මොකක් වෙයිද කියන්න? මෙව්ව මතක් වෙයිද? නෑ. ඒ ඇස්සේ ඔබවත් දන් දෙන්න යනවා ස්වාමියා. දැන් කියන්න පින්නතුනි මොකද වෙන්නේ? මේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්න වෙන මරාගෙන මැරේවි. වේවිද නැද්ද පින්නතුනි? ඈ තේරුම් ගන්නට මේක අසාමාන්‍ය දෙයක් බව. දරුවෙක් කියන කෙනා පින්නතුනි කොච්චර ප්‍රියමනාපද? ඔබ දැක්කද ගම් වතුර ඇවිල්ලා මිනි පෙට්ටියේ අම්මා ඉන්න ඔසරිය ඇදගෙන මෙහිම අත් දෙක මෙව කරගෙන එතනින් අම්මගේ දණ හිස දෙක ගාවටවත් නෑ පොඩි බබා. චූටි ළමෙක් නැෂනල් එක අන්දෝල පොඩි දරුවක් ඉන්නවා එකම මිනි පෙට්ටියේ. ඔය අම්මට පණ තිබ්බනම් මොකද වෙන්නේ? වා වයිද නේ? අර අම්මා මැරුණ හින්ද හොඳයි, මරණේ හොඳයි කියනවා නෙවෙයි පින්නතුනි, වාවන්නේ. ඊට පස්සේ පොඩි දරුවෙක් කියන කෙනාට අම්මා තාත්තා කෙනෙක් ආදරේ නැද්ද පින්නතුනි? මං දැක්ක මේ ලොකු ළමයිටත් අම්මලා කියනවා මැනික එහෙම කියන්නේ. මොන හරි කිව්වහම අනිත් පැත්තට මොකකින් හරි ගහන බව ඇත්තයි. නමුත් එහෙම නෙවෙයිද කියන්න බලන්න. ඔව්ද නැද්ද? මං දැක්කා. ඒක තාත්තා කෙනෙක්. දැන් මාත්‍ය කතා කරන්න වෙලාව පොඩි ළමයෙක් ඉන්නවා. දැන් එහා පැත්තේ පොඩි කෙනාට නිින්ද ගියදී අපේ කතා යාට හරියන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා කියනවා මැනික නැගිටින්න කියනවා පුතාට. ඉතින් බලන්න. ඊට පස්සේ මම දැක්ක එක දවසක් ඔය පැත්තක ආරන් තැනක් බලන්ට වැඩිය යන ගමනේදී එක තැනක ඉද්දි දැන් වාහනේ නවත්තලා තිබුණා. මෙහෙම පොඩි පහලට එන්න පල්ලම තිබ්බා. තරුණ තාත්තා කෙනෙක් වයස 25ක් 26ක් ඇති කෙනා ඉතින්. පොඩි 30කට ආසන්න ඇති දුවක්. හරි ලස්සන දුවක්. දැන් තාත්තා වඩන් එනවා. ඒ වඩන් ඉඳලා දැන් අපි හිතමුකෝ මේ පොඩි පල්ලම ගෙදර ඉඳන් බහින්න තියෙන අර හරි ඉඳන් මේ හරි වගේ පොඩි දුරක්. මම බැලුවා අර පොඩි දුවව ඒ තාත්තා එතෙන්ට එනකන් කීපාරක් ඉම්බද කියලා කියනවනම් ගණන් කරගන්න ඉලක්කම්මදී. ඈ ඔව් අරයත් මොකද වෙන්නේ? අර ෆ්ලයිට් එකේ නැගලා එනවා වගේ තාත්ත දැන් මෙහෙම වඩන්න ඉන්නේ. නැගගෙන යාත් ඉතින් වටපිටාව බල බල කඩේකට ගිහිල්ලා අරක මේක අරන් දෙන්න කිව්වොත් ඔය තාත්ත අරන් දෙනවා. කියන එක අරන් දෙනවා. ඒ දරු සෙනෙහසක් නේ පින්නතුනි. ඒතර යම්ම තාත්ත කෙනෙක්ගේ සෙනෙහස කියන්න බෑ. ඊට පස්සේ පොඩි දරුව මෙහෙම මම දැකලා තියෙනවා මෙහෙම අත මිටි මොලව ගන්නවනේ චූටිය ඉපදිච්ච අලුත නේ. මාස දෙක තුන. එහෙම කරද්දි අම්මල කරන වැඩි මෙහෙම ඇඟිල්ල තියෙනවා. මෙහෙම අල්ල ගන්න. ඔහුද නැද්ද? පවුඩර් ගානෝ ඉවරිකුත් නෑ. නේ පොඩි එකාව නාවන්න කරන්න බලාගෙන ඉන්නේ. නේ ඇයි ඒ? එකින් හරි ආස්වාදයක් ලැබෙනවා අම්මා තාත්තා. ආර්යව නාවනවා. නේ ඊට පස්සේ පවුඩර් ගානෝ ඉවර යන්නේ අර නහයටත් යනවා. ඒවා මෙහෙම මෙහෙම ගානවා. අර බෝල වගේ ඒවා තියෙන හොම හොම කර කර ගානවා. එක එක රටේ නැති ඇඳුම් අඳිනවා, රස්නි වැඩි, ඒ මදිවට කකුල් වලට අර පොඩි මේස් දානවා, තොප්පි දානවා, අර පොඩි එකා කොහොම ඉන්නවද මන් දන්නේ. නමුත් ඇයි පින්නොතින් මේ දෙමාපියන්ගේ තියෙන බන්ධනේ? ඉතින් එහෙම ඉඳලා අපි මහාන වෙන්න යනවා කිව්වම ලේසි වැඩක් නෙවෙයි පින්නොතින් කොච්චර කිව්වත්. නේ? ඔව්ද නැද්ද? එහෙම තියෙනවා. මට මතකයි අපේ අම්මා ඊයේද කොයිද පෙරේදද කියනවා. මගේ ලෝකෙ වෙලා තිබුණේ ඕගොල්ලෝනේ කියලා දැන් ඊයේ පෙරේද කියනවා. මං අහගෙන මොකක් හරි පොඩි ප්‍රශ්නයකට මමත් මොනව හරි කියලා. එතකොට එහෙම කියනවා. එතකොට බාණ්ඩ මේ මානසික බන්ධනිය කියන එක පින්වතුනි හිතා ගන්න බැරි එකක්. එතකොට ඔබ හිතන්නේ වෙස්සන්තර රජුරන්ට ඕක තිබුණේ නැහැ කියලාද? මන්ත්‍රී බිසවට ඕක නැද්ද? ඈ? එතකොට බාණ්ඩ දරුවෝ දන් දීලා ඒ මදිවට ඒකම එන පුරුෂයෙකුට මන්ත්‍රී බිසවත් පතපැන් වට කරලා දෙනු. දරුවෝ නැතුව ඒ ගින්නින් තැවි තැවි ඉදි. හිතාගන්න බුද්ධත්වයක් වෙනුවෙන් කරනදී ඒක අසාමාන්‍ය දෙයක්. එතකොට අහනවා බාණ්ඩ මෙහෙම දෙයක් වෙද්දි අර මිලිඳු රජුරව අහනවා ස්වාමිනි නාගසේනියන් වහන්සේ ඒ දරුවෝ ඒ බිරිඳ දන් දුන්නේ යාළගේ අනුමැතියෙන්ද කියලා. මන්ත්‍රී බිසව දෙද්දි මන්ත්‍රී බිසවගේ අනුමැතියක් තිබුණා ඒ යම් තේරුමක් තියෙන නිසා. නමුත් දරු සිඟිත්තෝ ලපටි කිව්වා. එතකොට අපිට පේනවා අවුරුදු 3 4 5 වගේ ওই පොඩි වයස නේද? ඔව්ද නැද්ද? ඔව්. මං දැක්කා චූටි බබා බබෙක් කැවිලා දාන්නේ බෙදන්න සූපුව කටේ. ඒක සූපුව දීලා තියෙන්නේ කෑ ගහනෝනේ. හොඳේ ඊට පස්සේ දැන් තාත්තා අවුරුදු 1.5 කිව්ව මට වයස. යාන්තමට අම්මා තාත්තා කියනවා කිව්වා. ඊට පස්සේ යාගේ අත අල්ලගෙන දැන් තාත්තා බෙදනවා දාන්නේ. බෙදනවා. ඊට පස්සේ මම දැක්කා මේ පොඩි ගෑනු ළමයා කොටේ අර ගවුමක් අඳෝලා ඊට පස්සේ සූපුව කටේ තියාගෙන දැන් ඉන්නවා. ඊට පස්සේ දානි බෙදලි වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? අර තාත්තලා අපේ දැන් සර්ම කැහැපට ගහලා පිටිපස්සේ මෙහෙම මොහොම කරගෙන යන්නේ අල්ලගෙන. ඒ වගේ අර ගවුම කෙල පිටිපස්සේ මෙහෙම අද්දිකෙ මෙහෙම පොඩ්ඩක් අල්ලගෙන අර ලොකු මිනිස්සයෙක් වගේ මෙහෙම අද්දික පිටිපස්සට බැඳලා යන්නේ. දැන් දානි බෙදලා මහා ලොකු දෙයක් කොලා වගේ යනවා. මං ඒක දැකලා ගිහිල්ලා කතා කරලා කිව්වා මෙයා මෙහෙම ගියා මම දැක්ක කිව්වා. ඉතින් අම්මටයි තාත්තටයි ඒක මං එහෙම කිව්වා කියලා අම්මටයි තාත්තටයි සතුට. එතන බලන්න දරුවෙක් ගැන එහෙම කිව්වහම දෙමව්පියන්ටත් එහෙම බැඳෙනවා. ඊට පස්සේ ඒ තාත්තා වඩාගෙන අර යමින් බිනු. එතන කල්පනා කරලා බාන්ට මේ සෙනෙහසම තිබුණා. මේ දෙම තිබුණා. එතකොට කියනවා දරු සිඟිත්තෝ ලපටි යාළට තේරුම තිබුණේ. තේරුම තිබුණා නම් තමන්ගේ පිය රජුරුවන්ගේ අදහස දැනගෙන කැමැත්තෙන්ම යන්ට තිබුණයි කියලා. දැන් ඔන්න බාන්න ප්‍රශ්නේ හදනවා. අ ලෝයර් මහතුරු කතාව හදනවා වගේ හදනවා. කොහොමද? අහනවා මේ ස්වාමීනි නාගසේනියන් වහන්සේ දැන් අර ස්වාමින්වහන්සේ කියන ස්වාමින්වහන්සේ නාගසේනියන් වහන්සේ යම් හේකින් මේ ඕරස වූ අතිප්‍රිය වූ දරුසිඟිත්තන් බ්‍රාහ්මණයාට වැඩපළ කර දීම පිණිස දාසයන් කොට දන් දුන්නේද අප බෝසතාණන් වහන්සේ විසින් කරන ලදී ඉතා දුෂ්කර වූ දෙයකි. කවුද දැන් මේ කියන්නේ? මිලිඳු රාජ්‍යරු. එහෙම කිව්වහම අපිට හිතෙන්නේ පැහැදිලා කියලා නේ. ඇයි? මොකද ඕරස පුත්‍රයන් කියන්නේ මොකද්ද? තමන්ගේ හදවතින් පපුව පලන් උපන්නා කියන එකයි. හදවතින් උපන්නේ දරුව දෙන්න අර මේ රජ කෙනෙක්. අර ඉන්නේ කවුද? රටවැසි මේ ගණන් ගන්නදී මේ සිඟන්නේක් වගේ මිනිස්සෙක් ඉන්නේ ජූජක බමුණා. ඒ බමුණට තමන්ගේ හදවතින් උපන්න දරුව දෙන්න දාසයන් කරලා දන් දුන්නද ඒ බෝසතාණන් වහන්සේ කලේ නම් අති දුෂ්කර දෙයක් කිව්වා. දැන් කවුද කියන්නේ? ඔබ හවුෙන්න එපා මිලිඳු රජුරවන්ට එහෙම කිව්වා කියලා. එයා ඊට පස්සේ තමයි ප්‍රශ්න ටික දාන්නේ. ඊට පස්සේ කියනවා මෙහෙම, ස්වාමිනී හදවතින් උපන්නේ දරුව දෙන්න බඳු අති ප්‍රිය වූ ඒ ලාබාල සොඳුරු සිඟිති දරුව. දැන් මේ මිලිඳු රජුරන්ට දරුව ඉන්න ඇති. සිඟිති මේ ලපටි දරුව දැඩි වැල් පොටකින් බැඳ අත් දෙක මෙහෙම ගැට ගහලා නේ දෙන්නේ. ජුජක බමුණ හැරමිටියෙන් යන්නේ යාට වඩා යන්නේ නෑ නිය. එහෙම දීලා තියෙන්නේ. වැල් පොටින් බැඳ දුන් කල්හි බ්‍රාහ්මණයා විසින් වැල් පොටින් සිඟිතියත් මැඩ වෙලන කල්හි. දැන් වැල් පොට අරගෙන කවුද ගැට ගන්න? තාත්තට බෑ හයියෙන් ගැට ගන්න. කොහොම ගැට ගන්නද? ඇයි පොඩි උන්ට රීදෙද්දි බලන් ඉන්න බෑනේ. ප්ලාස්ටරයක් දරුවෙකු තුවාලයක් වෙලා ගලවද්දිත් එයාලා හරි අමාරුයි. එහෙව් එකේ ජෝජක බමුණ මොකද කරන්නේ? වැල් පොටක් කඩලා අර දරුව දෙන්නගේ අත් දෙක මෙහෙම තියලා එයා කොහොම ගැට ගහන්න ඇද්ද? උහුම ඇද්දලා දාන්න ඇති කම්බින් වගේ හයියෙන්. ඊට පස්සේ ඔය වයසක මනුස්සයට උව තීරණෙ වෙන්නේ ජෝජක බමුණට හොඳ හයිය වැල් පොටකින් අර ක්‍රිෂ්ණජිනා ජාලියගේ අත් දෙක එකතු කරලා හයියෙන් ඇදලා ගැට ගහලා. ඒ සිඟිති දරුවන්ගේ අත් ඒ වැල් පොටින් ගැට ගහදී අත් මැඩ වෙලන කල්ලි තාත්ත කෙනෙක් විදියට බලාගෙන හිටියද කියලා අහන උපේක්ෂාවෙන්. එහෙම කරනවා මෙයා මේ වෙස්සන්ත රජුගේ ඇස් දෙකට දකින්නවනේ පැත්තකට වෙලා බලන් ඉඳලා තියෙනවා කියනවා. ඒ දරුවන් දෙන්නගේ අත් දෙක එහෙම ගැට ගහනකොට පැත්තකට වෙලා බලාගෙන හිටියද ඒ කරුණත් පළවෙනි කාලන්ට වඩා දුෂ්කරයි කිව්වා තාත්ත කෙනෙක් විදියට. මට මතකයි අපේ මල්ලි අපේ ගෙදර එයාගේ පොඩි පුතාට කවුද මන්දා එක මිනිහෙක් සැර දැම්ම හරි පාරක් ගහලා හරි මෙයා දැකලා ඒකට මෙයාට කියෙන්ති ගිහිල්ලා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. හරි ප්‍රවේසම් වෙන්නේ. ඔය අනුන්ගේ දරුවන්ට එහෙම ටොකු අනින්න යන්න එපා. සැර දාන්න යන්න එපා. ලොකු ප්‍රශ්න. ගුරුවරයෙක් ඉස්කෝලේක වෙනම එකක්. ඒකෙදි නිකන් සාමාන්‍ය ප්‍රශ්නයක්. අනිත් ඒවා ඉන්න එපා. මිනි මරා ගන්න ප්‍රශ්න වෙනවා. මේක තේරුම් ගන්න නේ මම මේ කියන්නේ බන්ධනේ හැටි සංසාරේ. පින්නතුනි එතකොට එහෙම අත ගැට ගහදි ජෝජක බමුණ ඒක දිහා බලන් හිටියද අර විස්සන්ත රජුගේ පැත්තකට වෙලා ඇස්වල කඳුළු පුරවම් බලන් ඉනවද? ඒකත් අතිසෙයින් දුෂ්කරයි. ඊට පස්සේ මේ ජාලිය ක්‍රිෂ්ණ දිනා කියන පොඩි දරුව දැන් තේරුම නෑනේ ජෝජක බමුණනේ අර යන්නේ හිතන්නේ යකෙක් කියලා පොඩි දරුව දෙන්න. අර ගැට ගහපු වැල් පොට ලෙහාගෙන අහපව් දුවගෙන ඇවිල්ලා තියෙන පියාණෙනී කියලා දුවන් ඇවිල්ලා තියෙනවා. අපි බේරුණා කියලා අර පොඩි අයනේ යකාගෙන් අපි බේරුණා කියලා දුවගෙන ඇවිල්ලා තියෙනවා වැල් පොට ලෙහාගෙන. එහෙම දුවගෙන ඉද්දී ඒ දරුව දෙන්නව නැවත ගැට ගහලා ජෝජක බමුණට දුන්නද කලී තවත් දුෂ්කර දෙයක්. දැන් කවුද කියන්නේ? ඔබ හවුෙන් දෙපා මිලිඳු රජුරවන්ට මෙහෙම කියද්දි හිතන්න පුළුවන් මේක අගේ කරනවා කියලා. ඊළඟ එකක් කියනවා මෙයා. ඒ කරුණ ටික කියලා කියනවා මේ ස්වාමීනි ඒ දරුව දෙන්න ජාලිය ක්‍රිෂ්ණ ජිනා පොඩි දරුවනේ අවුරුදු 2 නැත්නම් 3 4 වගේ ওই වගේ මං හිතන්නේ 5ට අඩු ඇති. ඒ දරුව දෙන්න වහපව ගැට ගහලා දුන්නට පස්සේ කම්බින් ඇදයි යනවනේ. ඇදගෙන යද්දි කියලා තියෙනවා හඬා වැළපිලා තියෙන මෙහෙම මේ ඒ දරුව හඬා වැළපෙද්දි බෝසතාණන් වහන්සේ මෙහෙම කිව්වේ නෑ ඇල්ලු දරුවනේ වල බය වෙන්න එපා මගේ දරුවනේ කියලා කිව්වේ නෑ කියලා. ජාලිය ක්‍රිෂ්ණජිනා නේ එහෙම නේද? දැන් කාලෙන් කියන්නේ කොහොමද? මැණික නේ පොඩි මැණික සුදු මැණික එහෙම නේද කියන්නේ අම්මලා තාත්තලා? ඔව්ද නැද්ද? එහෙම කියලා දරුවනේ මගේ දරුවනේ බය වෙන්න එපා කියලා කිව්වේ නෑ කියන එකත් මේ සිව්වෙනි කරුණත් පුදුම සහගතයි කිව්වා. දුෂ්කරයි කිව්වා. බාන්න මේ බුදුවරු ගැන මනින්ට එපා කියන්නේ ඒකයි මේ ජීවිතේ. ඊට පස්සේ කියනවා රජ්ජුරු දැන් මෙහෙම ඔක්කොම වර්ණනා කරනවා රජ්ජුරු ටික මේ අර බිලිකොක්ක දාන්න යන්නේ. ඊළඟ ප්‍රශ්නේ කියනවා ඒ සිඟිති කුමාරයා දැන් ඇදගෙන යනවා අත් දෙක ගැට ගහලා ඔබ වුණාත් ඇදගෙන යටෙද්දි කකුල් හැප්පිලා වැටෙන්න බැරිද? ඇයි පාරවල් වල ගල් මුල් නේද ප්‍රපා මේවා තියෙනෝනේ මෙහි යද්දි ඒ පොඩි දරුවා ජාලිය අර්පුතා කකුල් පැටලිලා වැටෙනවා. පිට වැටෙද්දි ඒ දරුවට දැන් වාව ගන්න බෑනේ. තාත්ත මුකුත් කරන්නේ නෑනේ, තාත්ත බලන් ඉන්නවා. බලන් ඉද්දී සමහරට මේ වෙස්සන්ත රජුරු මෙහිම ඇදගෙන යද්දි ඉස්සරහට ඉස්සරහට පොඩ්ඩක් යන්නත් ඇති. අර ජූජක බමුණ කැලේ ඇදයි යද්දි කොච්චරවත් වාවන් නෑනේ, මෙහෙම මෙහෙම පොඩ පොඩ ඉස්සරහට එන්න ඇති, අර පේන දුරට වගේ එන්න ඇති. ඇදගෙන වැටිලා තියෙනවා. ඇදගෙන වැටෙද්දී අර ජාලිය කියනවලු මෙහෙම, පියාණෙනි මේ යක්ෂයා මාව අනුභව කරත්වා. පියාණෙනි මේ යක්ෂයා මාව කැලේට අරගෙන ගිහිල්ලා මාව කනවනම් කත්වා අනුභව කරත්වා. ඒත් පියාණෙනි මේ ක්‍රිෂ්ණ ජිනා මේ නංගි නේ මේ නැගණිය නවත්වා ගත මැනව කියලා ඉල්ලා සිටිද්දෙත් බෝසත් තෙමියට පිළිතුරු නුදුන්නිය යන පස්වෙනි කාරුණත් අතිසීන් දුෂ්කර දෙයක් කියනවා. එහෙම ඒ දරුව කියද්දිත් ඒක සද්ද නැතුව හිටිය කියන එක එකත් පුදුම. මට අහන්ට ලැබුණ එක අපේ ස්වාමීන් වහන්සේ නම මට කියනවා, ගෙදරදී නංගි චූටිලු, එයාට වයස 14යි 15. ඉතින් දැන් අපි කියන්නේ නංගි වොෂ්රූම් ගියා කියමුකෝ, කක්ක කළා කියමුකෝ, හොදන්නේ මෙයා කිව්වා. මට කියනවා මේ නංගි පිරිසිදු කළේ ඔහොම කළේ මම කිව්වා. ඒතකොට හිතන්න මේ ඒ සහෝදර සහෝදරියන්ගේ බැඳීම, අම්මා තාත්ත කෙනෙක්ගේ බැඳීම පින්වතුනි මේ හිතාගන්න බැරි එකක්. තේරුණා නේද? ඒකට ඕ ගෙවල් අත්හැරලා එනවා කියන එක ඔබ කල්පනා කරන්න පින්වතුනි. ලීසි වැඩක්ද? නේ? ලීසි වැඩක්ද? ඈ? එතකොට මේ යක්ෂයා මාව කත්වා, ඒත් පියාණෙනි ක්‍රිෂ්ණ ජිනා නැගණිය පවුනේ බේර ගන්න පියාණෙනි කියද්දිත් බෝසතන් වහන්සේ බලාගෙන නිහඬව හිටියද ඒකත් අතිසීන්ම දුෂ්කර දෙයක් කිව්වා. ඊට පස්සේ ඒ ජාලිය පොඩි පුතා, අවුරුදු 4 පොඩි පුතා, දැන් තාත්තට මෙහෙම කියද්දි කියද්දි සද්ද නෑනේ පින්නතුනි. එතකොට ඒ චූටි කුමාරයා වැළපෙමින් කියලා තියෙනවා, පියාණෙනි ඔයාගේ හදවත ගලක් වුණාද කියලා අහලා තියෙනවා. හෘදේ ගලක් වුණාද? දුකටපත් වෙච්ච මේ අපිව මේ යක්ෂයාගෙන් ඇයි අපිව බේරගන්නේ නැති, මේ යකා අපිව කැලීර ඇදගෙන යනවනි කියලා කියන කල්හිත් ඇයි තාත් පියාණනි අපිව වළක්වන්නේ නැත්තේ කියලා ඒ පුංචි ජාලිය කුමාරය අහද්දිත් හඬගාද්දිත් හඬා වැළපෙද්දිත් එහෙම කියද්දි බෝසත් තෙමේ කාරුණික බවක් නොපෙන්වී යන සයවෙනි කරුණත් අතිසයින් දුස්කරයි කිව්වා. ඕක අහන් ඉන්න ඕගොල්ලන්ට අමාරු නම් ඕක වෙන වෙලාවේ කොහොම වෙන්න ඇද්ද පින්නුතුනි. එනේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා ලෝකේ. එතකොට තවත් එකක් තියෙනවා කිව්වා. දැන් බාන්න මිලිඳු රජුර වහන් ප්‍රශ්න ටික. ඒ දරුසිඟිත්තන් කැලේ ඇදගෙන නොපෙනී ගියා කියන අරගෙන ගියා. ඊට පස්සේ මොනවා වෙයිද? දරුවන්ට මගදී අනතුරක් වෙයිද? මේ මිනිස්සු මොනවා කරේ? හිතාගන්නකෝ. එතකොට මොකද වෙන්නේ? මේ දුක තියාගෙන වෙස්සන්ත රජුරු ඉද්දි මන්ත්‍රී දේවිය ඇස්සේ මොකද කරන්නේ? පළවැල අරගෙන එනු. ඇවිල්ලා ආපු ගමන් ජාලියේ කියාගෙන ඉන්නේ. ක්‍රිෂ්ණ ජිනා කියාගෙන ඉන්නේ. දුව කියාගෙන ඉන්නේ. පුතා කියාගෙන ඉන්නේ. ඔන්න ඔයාට ගෙනාව අඹ ගෙඩියක් නේ. අම්මල එහෙම නෙන්නේ. පොලේ අරන් එදී එහෙම අරන් එනවනේ, බූංජි අරම අරන් එනවනේ. ඒ වගේ දැන් එනවා. ඇවිල්ලා කෝ කියලා අහනවා. ඇවිල්ලා දැන් අහන්නේ කාගෙන්ද? වෙස්සන්ත රජුරන් කියනවා. එතකොට මේ වෙස්සන්ත රජුරන්ට මෙහෙම අහද්දි දරුවොත් නෑ, දැන් ශෝකෙත් තියෙනවා. ඒ වගේම මන්ත්‍රී බිසෝ මෙහෙම අහද්දි මොනවා කියන්නද කියන බියත් ඇත හිතට ඇති වුණා කියනවා. අන්නේ හැම දෙයක් එක මේ හදවත හත්කඩකට 16කට පැලී නොගියා කියන කාරණෙත් මේ ලෝකේ පුදුම දෙයක් කිව්වා. ඊට පස්සේ තමයි ඔන්න ප්‍රශ්නේ, කියන්නේ කවුද? මිලිඳු රජු. මේ බාන මෙච්චර වෙලා වර්ණාකුලේ ඔබ රැවටෙන්න පුළුවන් මේ අගේ පුලාද කියලා. නෑ කියනවා මෙහෙම, ස්වාමීනි පුණ්‍යකාමී මිනිසුන් විසින් අනුන්ට දුක් දීමෙන් කරන පින කුමක්ද? අන්න ඇහුව ප්‍රශ්නේ, හරස් ප්‍රශ්නේ. අච්චර වෙලා වර්ණා කරලා කොල්ල ඇහුවේ මොකද්ද? මේක අහනවා, ස්වාමීනි පුණ්‍යකාමී මිනිස්සු, ඒ කියන්නේ පිනට ආස කරන මිනිස්සු අනුන්ට දුක් දීමෙන් කරන පින කුමක්ද කියලා අහුවා. දැන් දීහල්ලක උත්තර. නේ තමා සතු ධනේ හෝ තමාගේ ජීවිතයේ හෝ දිය යුත්තේ නොවේද? ඇයි දරුව දුන්නේ හනු? තමන් හෝ තමාගේ ජීවිතේ දන් දෙන්න තිබුණානේ කිව්වා. අනුන්ට දුක් දීලා දෙන කරන පින මොකක්ද කියලා අහුවා. නේ ඔබටත් හිතෙන්න පුළුවන් දරුවන්ට බැඳිච්ච අය නේ එහෙම ඉන්න අයට හිතෙන්න පුළුවන් ඇත්ත නේද? ඇයි ඡන්දෙන් අගතියට ගියහම ඕව දකින්න බෑ පින්නතුනි. ද්වේෂෙන් අගතියට ගියහම පේන්නේ නැහැ අරයා හොඳයි කියලා නේ. ඒ වගේ පින්නතුනි මොකද්ද මේ කරන දේ? මෙහිම කියද්දි මිදුඳු රජුරු ඔබට උනත් හිතෙන්න පුළුවන් ඇත්ත නේන. ඇයි දරුව දුන්නේ? තමන්ව දෙන්න තිබුණානේ. නේ එහෙනම් අපේ අම්මල තාත්තල තපිව සාසනෙට දුන්නා කියන්නේ මේ වගේ වැඩක් තමයි පින්නතුනි. ඔව්ද නැද්ද? ඔව්. වහ බොනවා නැත්තම් ගඟේ මුහුදේ පයින්නවා කියද්දි ලෝකෙක මෙහෙම දුන්නයි කියන එක මොන අකමැත්තෙන් නමුත් දුෂ්කර දෙයක් තමයි. ඊට පස්සේ කියනවා තමන්ගේ ජීවිතේ දෙන්න තිබුණා. එහෙම නැත්තම් තමන්ගේ ධනේ හරි දෙන්න තිබුණා කිව්වා. ඇයි ඒක කළේ හැව්වා? මෙහෙම කිව්වහම කියනවා මේ මහරජාණන් අපේ බෝසතාණන් වහන්සේ අතිසේන් දුෂ්කර වූ දෙයක් තමයි කළේ කියනවා. අතිසේන් දුෂ්කර වූ දෙයක් කළේ කියනවා. හැබැයි ඒ දුෂ්කර ත්‍යාගයක් දුන්නද ඒ නිසා ඒ කීර්තිය දසදහසක් ලෝක ධාතුවේ පැතිර ගියා කියලා. දැන් අදත් අපි කතා කරනවානේ. මේක වෙලා තියෙන්නේ මම නම් දන්නේ කල්පයකට කලින්ද කොච්චර කාලෙකින්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඒතර අදටත් අපි කතා කරනවද නැද්ද මේ කරපු දේ? එහෙනම් මේක ඔබට කරන්න පුළුවන්ද? බුදු බව ප්‍රාර්ථනා කරන අය ප්‍රවේසම් වෙන්නේ. නේ? කඩල ගොට්ටටත් ආසාවි. එහෙම ඉඳගෙන මෙව්වා පින්නතුනි මේ පර්චේස් 10ක් දී ගන්න බැරි කොට. නේද? මේ බලන්න බුද්ධත්වයක් වෙනුවෙන් කරන දේ. ඒ නිසා මේ බොරු ඉලක්ක තියාගන්න එපා. නේද? එතකොට දසදහසක් ලෝක ධාතුවේ කීර්තිය පැතුන කොහොමද පැතුරෙන්නේ? එතකොට කියනවා මේ දෙවියෝ දේව භවණී ඉඳන් ප්‍රශංසා කළා කියනවා. අසුරයෝ අසුර භවණී ඉඳන්, ගුරුලෝ ගුරුළු භවණී ඉඳන්, නාගයෝ නාග භවණී ඉඳන්, යක්ෂයෝ යක්ෂ භවණී ඉඳගෙන මේ ප්‍රශංසා කළා කියනවා. මේ කළදී අතිසින්ම දුෂ්කර දෙයක් කියලා. ඒ කීර්ති රාවේ අද වෙනකන් තියෙනවා කියනවා. කවුද කියන්නේ? නාගසේන ස්වාමීන් කියනවා. එතකොට මේ දාණය ඒ වගේ එකක් කියනවා. හැබැයි අද වර්තමානයේ, අද වර්තමානයේ ඉන්න ඔබ ඒ මිලිඳු රජු ඇතුළු පිරිස කෑ ගහනවලු මේක හොඳට දීපු දානියක්ද නපුරු කොට දීපු දානියක්ද කියලා මෙතන අඳුනා තියෙනවා කිව්වා. කවුද දැන් කිව්වේ? නාගසේන ස්වාමීන් වහන්සේ. දැන් මේ කතාව ඉවර නෑ. මේකෙන් මේ ප්‍රශ්නේ විසඳිනවද ඔය උත්තරේ දුන්නා කියලා? නැහැ, තව දිගට යනවා. දැන් ස්වාමීන් වහන්සේ තව උත්තර දෙනවා නාගසේන ස්වාමීන් කියනවා මේ මහරජාණනි ඒ කීර්තිරාව වනාහි නිපුන වූ නුවණ ඇති වූ මහා ප්‍රඥ වූ වහා වැටෙන නුවණ ඇත්තා වූ බෝසතුන්ගේ ගුණ 10ක් ඉස්මතු කරලා කිව්ව. පින්නනවා කියන ගුණ කීයක්ද? 10ක්. ඒ ගුණ 10 මොකක්ද? ඒ තමයි කියනවා කාමී ගිජු නැති බව. මොකද්ද පළවෙනි එක? පින්නතුනි අපි මැරෙද්දි දරුවෝ දන් දීලාද මැරෙන්නේ? නෑනේ. බැඳීම ඇතිව. එතකොට කියනවා කාමී ගිජු නැති බව, ආලය නැති බව, මහා ත්‍යාගය ඇති බව, සියල්ල අත්හරින බව, නැවත සසරට නොයන බව, ඊතා සියුම් බව, ඊතා මහත් බව, අවබෝධයට දුෂ්කර බව, දුර්ලභ බව, අවබෝධ කළ යුතු ධර්මයේ ඇති අසදෘශ බව කියන මේ කීර්තිරාවයන් මේ කීර්තිරාවේ වනාහි නිපුන නුවණ ඇති වූ මහා ප්‍රඥ වූ වහා වැටෙන නුවණ ඇත්තව බෝසතුන්ගේ මෙම ගුණ 10 ඉස්මතු කොට පෙන්වන එකක් කියනවා. මේක පින්වතුනි ලෝකෙට ඇලිච්ච කෙනෙක්ට කරන්න බෑ. මේ බුදු වෙන්න මත්තෙන් අපිට පේනවා මේ දේවල් ඇත්තරිය කියන්නේ ඇසකන අත්හරින්නේ නැද්ද? අත්හරිනවාමයි. නිදාගෙන ඉන්න අයර ඇඟිල්ලෙන් ඇනලා හැරවන්න පින්වතුනි. හොඳයි. එතකොට මේ කාරණා ටික කිව්වට පස්සේ ඔන්න මිලිඳු රජු අහන ප්‍රශ්න ටික බලන්න පින්නත උන් හොඳට අහගන්න. මේ කියන ඒවා මේ තර්කවලට උත්තර දුන්න කියන්නේ ලේසි නෑ. ස්වාමිනී නාගසේනියන් වහන්සේ යමෙක් අනුන් දුකටපත් කොට දානියක් දෙයි නම් මොකක්ද අහන්නේ? අනිත්‍යව දුකටපත් කරලා දානයක් දෙයි නම් ඒ දානීය සැප විපාක ලබා දෙයිද සුගති සැප ලබා දෙයිද කියලා අහනවා. අනිත්‍යව දුකටපත් කරලා දෙන දානින් සුගති සැපත ලබා දෙයිද කියලා අහනවා. සැප විපාක ලබා දෙයිද අහනවා. එතකොට ස්වාමින් වහන්සේ කියනවා මහරජාණනි මේ දානීය සැප විපාක තියෙනවා කියන එක අමුතුවෙන් අහන්න දෙයක්ද? එහෙම කියලා කියනවා මෙහිම. හරි, දානේ සැප විපාක තියෙනවාද කියන කතාව අමුතුක, මේ සැප විපාක ඇති බව අමුතුවෙන් කියන්න ඕනේ නැති කතාව වෙන එකක්. මිලිඳු රජුරෝ කියනවා එන උපමාවකින් කියන්නේ. උපමාවකින් පෙන්වන්න කියනවා. ඒතර කියනවා රජතුමනි මෙහෙම ඉතින් කවුරු හරි ශ්‍රමණෙක් ඉන්නවා. කවුද? සිල්වන්ත ගුණවන්ත ශ්‍රමණෙක් ඉන්නවා. එයාගේ අත් දෙක කැඩිලා. අත් දෙක බිඳිලා. එක්ක කකුල කැඩිලා. එතකොට සත්පුරුෂ පින් කැමති අහිංසක මිනිසෙක් අර කකුල් දෙක කැඩිච්ච අත් කැඩිච්ච ස්වාමීන් වහන්සේ හරි ශ්‍රමණයන් වහන්සේ හරි කවුරු හරි දකින්න. දැකලා මෙයා මොකද කරන්නේ? ඒ ශ්‍රමණයන් වහන්සේ ඔසවලා අරගෙන කරත්තේ තියෙනවා. කොහෙ තියන්නේ? කරත්තේ. කරත්තේ තියාගෙන මොකද කරන්නේ? ඒ මිනිස්සයි වාහනෙන් අර අත් කැඩිච්ච කකුල් කැඩිච්ච කෙනාව එක්කගෙන යනවා ගමනාන්තෙට. බෙහෙත් ගන්න තැනකට හරි එක්කයි යනවා. අවශ්‍ය තැනට එක්කගෙන යනවා. එතනහන රජතුමනි, ඒ හේතුවෙන් ඒ පුරුෂයා ඒ මනුස්සයා ස්වර්ගයේ උපදීද නැද්ද අහනවා. සැප විපාක ලබයිද නැද්ද කියලා අහුව කවුද? ස්වාමීන් වහන්සේ අහුවා. එසේ ස්වාමීනි, පින් තියෙනවා. පින් ඇති බව අමුතුවෙන් කියන්න ඕන දෙයක්ද? කවුද කියන්නේ? එතකොට අහනවා, එතකොට රජතුමනි දැන් අර හරක බර ඇදන්ගි ඉතින් යාට බරක් නේක. ඒ සතාට දුකක් නේ. ඒ සතාට පීඩාවක් නෙමෙයිද කියලා ඇහුවා. ඊට පස්සේ දැන් ඊට කලින් කියනවා මේ රජ්ජුරුව ස්වාමී, ඊට කලින් කියනවා ඒක කෙරුවාම ස්වාමීනි දැන් ඒ පිනින් එයා ඒ සිල්වන්ත භික්ෂුව කරත්ති දාගෙන අර ගියානේ, ඒ පිනට ප්‍රවාහන පහසුනේ දෙන්නේ, ඒ පිනට එයාට ගොඩබිමේ නම් ඇත් වාහනයක් ලැබෙන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආවොත් ඇත් වාහනයක්, එනත අස්ව වාහනයක් ලැබෙන්න පුළුවන්. ගොඩබිමේදී මොකක් හරි යාට වාහනයක් ලැබී කියන එහෙන් පහසු හැදුවට. ජලයේ යන්න වුණොත් බෝට්ටුවක් හරි හම්බ වෙනවා කිව්වා. නැවක් හරි හම්බ වෙනවා කිව්වා. ඒ වගේම තමයි දිව්‍ය ලෝකෙදී දිව්‍ය වාහන හම්බ වෙනවා කියනවා. මනුලොවේදී මනුස්ස වාහනත් ලබන්නේ. එයට සුදුසු අනුලුම් වූ භවයේ උපදින්නේ. ඒ පිනට අදාළ කර්ම විපාකයට අදාළ තැනක යා උපදිනවා කියනවා. ඒ කර්මයාගේ බලයෙන් 이르දීන්ම පතන ලද නිර්වාණ නගරයටද පැමිණින්නේය. ඒ කරපු පිනට ඒ පුණ්‍ය විපාකේ නිර්වාණ නගරයටත් යට එන්න පුළුවන්. දැන් කවුද කියන්නේ? මිලිඳු රජුරු දැන් අරහපු දෙයට උත්තරයක් දුන්නා. එහෙනම් රජතුමනි මේ අනුන්ට දුක් දීලා දීපු දානි සැප විපාක ඔය තියෙන්නේ කිව්වා. එයා ඇහුවනේ අනුන්ට දුක් දීලා දෙන එකේ සැප විපාකේ මොකද්ද කියලා ඇහුවනේ. සුගති විපාකේ මොකද්ද කියලා ඇහුවනේ. ඒකට මේ දෙන උත්තරේ. අර හාමුදුරන් අර කරත්තේ දාන් ගියානේ. ඒතර ගවයා බලන්න කල්පනා කළා. නේ? ඊට පස්සේ කියනවා එහෙනම් ඉතින් ඔය තියෙන්නේ කිව්වා සුගතිව. දැන් මෙයාම නේ උත්තරී සැප විපාක ටික විස්තර කළේ. කියනවා ඉතින් ඒ පුරුෂයා අර රෝගියාව කැඳවගෙන යද්දී රතේ බැඳ සිටි ගවයා දුකටපත් උන්නේ නැද්ද කියලා. එතකොට කියනවා මේ තව එකක් කියන්න අහගන්න කිව්වා රජුරවන්ට. රජතුමනි ඔන්න ඉන්නවා කවුද? රජ කෙනෙක්. කවුද රජ කෙනෙක් කියන්නේ? මේ රජුරව කල්පනා කරනවා දානියක් දෙන්න. මොනවද දෙන්නේද? දානියක් දෙන්න. එතකොට මේ රජුරෝ මොකද කරන්නේ? තමන්ගේ ජනපද වාසීන් ඉන්නවනේ, ගහනවා ටැක්ස්. මොනවද ගහන්නේ පින්නතුනි? ටැක්ස්. හාල්වලි මේ බද්ද, අරවයි මේ බද්ද, ඉඩම්වලි මේ බද්ද, වෙනදම් කරන ඒවයි මේ බද්ද. ටැක්ස් ගහලානේ රජවරු ඉන්නේ නේද? ටැක්ස් ගහලා බදු ගහලා ධනෙ එකතු කරනවා. ඒ ධනෙන් මොකද කරන්නේ? මේ රජුරෝ මහා දානයක් දෙනවා. මොනවද දෙන්නේ? මහා දානයක්. එතකොට අහනවා ස්වාමින් වහන්සේ නාගසෙන සෝ, ඒ දානීය හේතුවෙන් ඒ රජු සුගති සංඛ්‍යාත කිසියම් සැපයක් ලබන්නේද? කවුද අහන්නේ? නාගසෙන ස්වාමින්වහන්සේ අහනවා කාගෙන්ද? මිලිඳු රජුරන් අහනවා. දැන් ටැක්ස් ගහලානේ සල්ලි ගත්තා, ඒකින් දානි දුන්නා, ඒකින් සුගති සැප පිණි ඒ විපාක ඒ රජුරෝ ලබයිද කියලා අහනවා. දැන් රජුරු ගැනනේ කිව්වේ දැන් නේද? නරකයි කිය ඒ රජ කෙනෙන්නේ. රජුරෝ මෙහෙම කියනවා, ස්වාමිනී කාමුතුෙන් අහන්න දෙයක්ද කියලා ඇහුවා. කිව්වා ඒකේ සැප විපාක තියෙනවා, මතුවට සැප විපාක දහස් ගණන් උපදිනවා කිව්වා. රජුන්ගේ රජු වෙන්නේ පින් හේතුවක් වෙනවා කිව්වා. ඊට පස්සේ කියනවා දෙවියන් අතර දෙවියෙක් බලවත් දෙවි කෙනෙක් වෙන්නේ ඒ පින උපකාරයක බඹුන් අතර මහ බඹා වෙන්නත් ඒ පින උපකාරයි කිව්වා. ශ්‍රමණයන් අතර මහා ශ්‍රමණෙක් වෙන්නත් ඒ පින උපකාරයි. ඔය මහා මේ ශ්‍රාවකයෝ කියන්නේ මහා ශ්‍රමණෙක් වෙන්නත් ඒ පින උපකාරයි කියනවා. බ්‍රාහ්මණයන් අතර මහා බ්‍රාහ්මණියක් වන්නත් ඒ පින උපකාරයි. රහතුන් අතර මහරහතන් වහන්සේ නමක් වෙන්නත් ඒ පින උපකාරයි නෝ නාගසේනියන් වහන්සේ කිව්වා. කවුද කියන්නේ? මිලින. එතකොට ස්වාමීන් වහන්සේ ඉතින් අර අහිංසක මිනිසුන්ගෙන් ටැක්ස් ගහලා නෙමෙයිද කෙරුවේ වැඩි කිව්වා, දානි දුන්නේ කිව්වා. එතකොට එහෙම කරලා අරගෙන ටැක්ස් අරගෙන ඉවලා දීපු දානින් නියෝක කොලේ කිව්වා. ඉතින් එහෙම කරලා දීපු එකේ ඉතින් මේ සැප විපාක තියෙනවද ඇහුවා. එතකොට කියනවා මේ පිණි සැප විපාක තියෙනවා. ඊට පස්සේ ඔහොම කියලා කියනවා මෙහෙම කතාවක් වෙයි. දැන් මිලිඳු රජුරු අත්හරින්නේ නැහැ. මිලිඳු රජුරු කියනවා ඒක වෙන කතාවක් කිව්වා. හොඳයි. කියන ස්වාමී නාගසේනන් වහන්සේ එහෙම වුණත් වෙස්සන්තර රජු විසින් දෙන ලද්දේ පමණ ඉක්මවා ගිය දානයක්. මොනවා ඉක්මවා ගිය දානයක්ද? දැන් අපිත් කියන්නේ ඒක ලිමිට් එකට දෙන්න එපා කියලා. එනේ පොඩ්ඩක් කල්පනා කරන්න එපා. මේ මේ කටයුතු තියෙන ඔහොම කරාම මොකද වෙන්නේ? මටත් පව් පුරවන ඔය ඇත්ත ගෙවල් වල එහෙම වෙන්නේ නැද්ද? ඈ කියන ඔහේ දෙනවා මෙහෙම. මං අරව මේවා ගැන කල්පනා කරන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙන්න බැරිද? ඒ වගේ වෙනවා. එතකොට කියනවා කවුද මිලිඳු රජුර කියන. හැබැයි ওই දානි පමණ ඉක්මවා ගිය එකක්. පමණ ඉක්මවා ගියක්. ඒ මොකක්ද? යම්හිකින් සිය බිරිඳ වෙන පුද්ගලයෙකුට භාර්යාව පිණිස දුන්නේ වේද? තමන්ගේ දරුවන් අර ජෝජකයට දුන්නද? වැඩපල කර දීම පිණිස දාස පිණිස දුන්නද? මේ පමණ ඉක්මවා ගිය එකක් කිව්වා. කවුද කියන්නේ? මිලිඳු රජුර. එතර පමණ ඉක්මවා ගිය දානිය නාගසේනියන් වහන්සේ මේ ලෝකේ නුවණැත්තු වර්ණා කරන්නේ නැහැ කිව්වා. දැන් මොකද උනේ? රජ්ජුරුව කියන රජ කතා ටික. කවුද කියන්නේ? රජ්ජුරු මිලිඳු රජ්ජුරුව කියන මෙහෙම. පමණ ඉක්මවල කරත්තේට බර පැටවුවොත් මොකද වෙන්නේ හෙව්වා? කඩයනේ කැඩිලා යනවා කිව්වා. නැවට පමණ ඉක්මවා බර පැටවුවොත් මොකද වෙන්නේ? නැව ගිලිලා යනවා කිව්වා. පමණ ඉක්මවල කෑම ගත්තොත් මොකද කරන්නේ වෙන්නේ කිව්වා? දිරෝ ගන්න බැරුව ආසනීප වෙලා ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා කියනවා. ඕනෑවට වැඩිය වැස්සොත් මොකද වෙන්නේ කිව්වා? ධන දාහනේ ඔක්කොම යටපත් වෙයි. දැන් පහුගිය කාලෙ වුණේ අපිට අත්දැකීම් තියෙන. ඒ වගේම තමයි පමණ ඉක්මවා දෙන දානින් භෝග සම්පත් විනාශ වෙනවා කිව්වා. පමණ ඉක්මවා ඇති රස්ණින් පොළව වේලිලා කරලා යනවා කිව්වා. පමණ ඉක්මවා ඇති වෙන රාගෙන් උමුතු වෙනවා. පමණ ඉක්මවා වෙන ද්වේෂින් මහා ප්‍රශ්න ගොඩක් වදේට පැමිණින්ට වෙනවා කියනවා. පමණ ඉක්මවාගේ මෝහින් බලවත් කරදරයටපත් වෙන්න සිත් වෙනවා කියනවා. ලෝභෙන් සුරුංගී ග්‍රහණයට හසුවන්නේ පමණ ඉක්මවා ගියේ බයෙන් ජීවිතය නැතිවන්නේ කිව්වා. පමණ ඉක්මවා ගංගාවක් ගැලුවාම වතුර දිගොඩ තලා යනවායි කිව්වා. ඒ නිසා පමණ ඉක්මවාගේ ගින්නින් බත උතුරලා යනවා කිව්වා. ඇත්තද පින්නතුනි? ඈ වැඩිපුර ගින්න දාලා බත තම්බන්න ගියාම මොකද වෙන්නේ? ආ ඒ රජුරු දන්න දේවල් නේ. රජ කෙනෙක් වුණත් උයන්නත් දන්නවා. එතකොට කිව්වා ඉක්මවා යනවා කිව්වා. පමණ ඉක්මවා ඇවිදීමෙන් ආයුසි ඉවරයි කිව්වා. ඒ කාලේ පයින්නේ ගිහිල්ලා තියෙන්නේ. කියනවා නාගසේනියන් වහන්සේ මේක පමණ ඉක්මවා දීපු දානයක් කිව්වා. නුවණැත්තන් විසින් මේක ප්‍රශංසා කරන්නේ නැහැ කියන මේක නිඳා කරන එකක් කිව්වා. වෙස්සන්තර රජුරු දුන්නේ පමණ ඉක්මවා ගිය දානයක්, තමන්ගේ බිරිඳ දරුවෝ දීපු එක කිව්වා. කවුද දැන් කියන්නේ? මිලිඳු රජුරු. දැන් මේක පින්නතුනේ දැන් නෙමේ රසවත් කොටස තියෙන්නේ අන්තිමට. ඒකෙහිඳ මෙහෙම දාන කැමැති නොවිය යුත්තේ. ඒක අද ඉන්න අර ජජ් මහත්තුරු, ලෝයර් මහත්තුරු කාගේ පැත්ත ගනී කියලාද ඔබ හිතන්නේ? ඈ අනිවාර්යෙන් මේක බලන්න ඕනේ මානසිකවනේ. ඊට පස්සේ මොකද උනේ? රජ්ජුරු අර වගේ රජ කතා ටිකක් කියද්දි අර වගේ දේවල් නාගසේන ස්වාමීන් වහන්සේත් හොඳ කරුණු ටිකක් අනිත් පැත්තට කිව්වා. කොහොමද කියන්නේ? කියන පමණ ඉක්මවා දීපු දානිය නුවණැත්ත ලෝකේ ප්‍රශංසා කළා කියන. කවුද කියන්නේ? නාගසේන ස්වාමීන්. කියන ඒ කොහොමද? ශ්‍රේෂ්ඨ වූ තියනවලු දිව්‍ය ඖෂධ. ඒව අතර ගත්තාම ඒ කාලෙ ඉතින් තිබුණ දෙයක් වෙන්න ඇති. එයාට නොපෙණිය යන්න පුළුවන් කියන. මොනව වෙන්න පුළුවන්ද? නොපෙණිය යන්න පුළුවන් කියන. හොඳට මේ හොඳට ಗುಣසාරේ තියෙන ඖෂධ වලින් බේත් හේත් කළොත් මොකද වෙන්නේ? රෝග පීඩා ඉක්මනට සුව වෙලා යනවා කිව්වා. ඒ වගේම තමයි කියනවා ගින්න පමණ ඉක්වා මේ ඇවිලුණාම මොකද වෙන්නේ? ඔක්කොම දවලා දානවා. ඒ තරම් බලවත් එකක් කියනවා. ජලය පමණ ඉක්මවා ගියාම මොකද වෙන්නේ? ජලය පමණ ඉක්මවා සීතල වීමෙන් සියල්ල නිවල දානවා කිව්වා. පියුම බලවත්ව පිරිසිදු වීමෙන් ඩෙන්ඩෙන්ඩ අර මොකද්ද මට සිලුටු වුණාම වතුර රැඳින්න නැතුව යනවා කියලා කියනවා. මාණික්‍ය පමණ ඉක්මවා ගුණවත් වීමෙන් කැමැති දේ ලැබේ කියනවා. දියමන්තිය පමණ ඉක්මවා තියුණු වීමෙන් ඕන මිනිමුතු පළඟ ඔක්කොම කපලා දාන්න පුළුවන්, විනිවිද යවන්න පුළුවන් කියලා කියනවා. පෘථිවිය පමණ ඉක්මවා විශාල වීමෙන් සියලු දේ දරන්න පුළුවන් කියන සත්තුන් මේ ගස්කොළන් මේ කඳු පර්වත ඔක්කොම දරා ගන්න පුළුවන් කියනවා. ඒ වගේම තමයි කියන මහා සමුද්‍රයේ විශාල වෙන්න වෙන්න මොකද වෙන්නේ? ආපහු එක කාටවත් වතුර කොහින්වත් ගෙනලා පුරවල ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ කිව්වා. පර්වතේ පමණ ඉක්මවා බර වීමෙන් මොකද වෙන්නේ? සෙලවෙන්නේ නැහැ කියලා කිව්වා. ආකාශයේ පමණ ඉක්මවා පැතිරීමෙන් අනන්ත වෙයි කියනවා. සූර්යා පමණ ඉක්මවා එළිය විහිදීමෙන් අඳුර නැසයි කියනවා. සිංහය අතිබලවත් ලෙස ඉපදීමෙන් බියෙන් තොර වෙයි කියනවා. මල්ලවේ කියන අර රණ්ඩුවල්ලන්නේ මල්ලවේ වනේ. එතකොට මල්ලවේ අතිබලවත් වීමෙන් ප්‍රතිමල්ලවේ සෙනකින් බිම දමයි කිව්වා. රාජු පිනින් අතිබලවත් වීමෙන් අධිපති වෙයි කිව්වා. භික්ෂුව අතිසේන් සිල්වත් වීමෙන් නාග යක්ෂ සුර නර ආදීන්ට වන්දනීය වෙයි කියනවා. බුදුරජ පමණ ඉක්මවා අග්‍ර වීමෙන් අනූපම වෙයි කියනවා. මෙසේ මහරජනි පමණ ඉක්මවාගේ දානීය යනු ලෝකී නුවණැත්තන් විසින් ප්‍රශංසා කරපු දෙයක් කියනවා. දැන් කවුද මේ කියන්නේ? ඔව් කියනවා මේක දසදහසක් ලෝක ධාතු වීම වර්ණාවට භාජනය වුණා කියනවා. එදා ඒ වෙස්සන්තර රජු වෙලා එදා ඒ දානයක් දුන්නද ඒකයි කියනවා අද බුද්ධත්වයට පත් වෙලා දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ අග්‍ර වුණේ. මේ දානි ඔබට කරන්න පුළුවන්ද? ඈ තුන් හිතින්වත් බෑ. මේක වෙස්සන්තර රජු කළාද නැද්ද? අන්න දෙවියන් බඹුන් සහිත ලෝකේ අග්‍ර වුණා. කවුද උනේ? අග්‍රම කෙනා. ආය වෙන කවුරුත් නැහැ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා. මේක කතන්දරේ වගේ නිසා පින්නතුනේ හොඳ අවධානයෙන් අහගෙන ටිකක් මේක කාලය යන එක. අහනවා අර ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි දානි පිළිගන්න සුසු කෙනෙක් ලැබුණොත් කවුද පින්නතුනේ? දානියක් පිළිගන්න සුසු කෙනෙක් පැමිණුනොත් ලැබුණොත් නොදිය යුතු එඹදු බහා තැබිය යුතු දානයක් ලෝකේ තියෙනවද? ඒ කියන්නේ දන් දෙන කෙනෙකුට දන් ඉල්ලගෙන ඉන කවුරු හරි හම්බුනොත් නොදිය යුතු සංගවා තැබිය යුතු දෙයක් ලෝකේ තියෙනවද කියලා ඇහුවා. රජුරු කට්ට උත්තරයක් දුන්නා. මොනවද කලි පින්නතුනි? රජුරු පැන්න ප්‍රශ්නින් අහකට කට්ට උත්තරයක් දෙනවා. කොහොමද? කියනවා අහුවෙ වෙන එකක් දෙන්නේ උත්තරේ පොඩ වෙන එකක්. කියනවා ස්වාමීනි දාන 10ක් තියෙනවා. දන් නොදිය යුතු දාන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. දන් නොදිය යුතු දොදිය යුතුයි සම්මත. මොනවද ඒවා? ඒ වගේ ඒවා දුන්නොත් අපාය යනවා. ඒවා දුන්නොත් කොහෙද යන්නේ? දන්නවද? ඒවා දුන්නොත් කොහෙද යන්නේ? අපාය යනවා. දන්නවද ඒ 10 මොකද්ද කියලා? එහෙනම් අහගන්න. ඒ තමයි ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේකනම් දන් දෙනවා අපේ කට්ටිය. අපාය යනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ලෝකේ දන් නොදිය යුතු යයි සම්මත කොට ඇත්තේ ඇත. ඒකමනේ දන් දෙන්නේ. ඔවුද නැද්ද? ගෙවල් වල පාටි ඔක්කොම තිබුණොත් අනිවාර්යෙන් දිය යුතු දානි. මොකද්ද? මත්පැන් මත්ද්‍රව්‍ය සිගරට්. මේක දෙන අය අපායේ යනවායි කියන. ඒක දුන්නොත් එයා අපාය ගාම වෙනවා. ඒ වගේම තමයි කියන්නේ ලාමක විනෝදය ඇති කරන දේ දන් දෙයිද අපාගත වෙනවා. ස්ත්‍රීන් දන් දුන්නොත් අපාගත වෙනවා. යාග පිණිස ගවයන් දන් දුන්නොත් කෙලෙස් උපදවන සිතුවම් දෙයි. පින්තූර තියෙනවනේ එක එක නරක ඒවා. අවියායුධ දන් දුන්නොත්, වසවිස දන් දුන්නොත්, මාංචු දන් දුන්නොත්, බලි පිණිස ඌරු කුකුලන් දන් දෙයිද, තරාදීන් රවටා මිම්මෙන් රවටා දන් දෙයිද? ස්වාමිනී නාගසේනන් වහන්සේ මේ ලෝකයේ නොදිය යුතුයි සම්මත දෙයකි. යමෙක් මෙම දානෙ දෙයි නම් හේ අපායගාමි වේ. ස්වාමිනී මේවා ලෝකයේ නොදිය යුතුයි සම්මත කොට ඇත. යමෙක් මේවා දෙයි නම් ඔහු අපායගාමි වේ. දැන් කවුද කියන්නේ? රජ්ජුරුව කිව්වා නොදිය යුතු දානයක් තියෙනවද කිව්වා මේ 10 කිව්වට අග්ගාල. එතකොට අහනවා රජ්ජුරු රජතුමනි මං හැවි නොදිය යුතු දාන ඔයවා ගැන නෙමෙයිනේ කිව්වා. මං හැවි ඔව්වා නෙමෙයි කිව්වා. මං හැවි දානයක් හැමදයක් ඉල්ලගෙන ඉද්දි නොදිය යුතු දෙයක් තියෙනවද කියලායි මම ඇහුවේ කිව්වා. එහෙමේවා නෑ කිව්. එහෙමේවා නෑ කිව්වා. යාමෙක් මොන හරි ඉල්ලගෙන එනවා නම් මොකද කරන්නේ? යාට දෙන්න ඕනි. මොනවද කියන්නේ? දැන් කියනවා භෝජන ඉල්ලනවා නම් භෝජනයක් දෙන්න ඕනි. පැන් ඉල්ලනවා නම් පැන් ටිකක් දෙන්න ඕනි. වස්ත්‍ර ඉල්ලනවා නම් වස්ත්‍ර දන් දෙන්න කියනවා. සේනාසන ඉල්ලනවා නම් සේනාසනයක් දෙන්න කියනවා. කුටියක් ඉල්ලනවා නම් කුටියක් දෙන්න කියනවා. ඇඳ ඇතිරිලක් නම් ඉල්ලනවා ඇඳ ඇතිරිලක් දැසිදස්ස ඉල්ලනවා නම් දැසිදස්සෙ දෙන්න ඕනි කියනවා. එතකොට කියනවා මේ කෙත්වතු ඉල්ලනවා නම් එහෙම කළ යුතුයි කියන එක. කියන්නේ ඒක හැමෝටම කරන්න බෑ මං කිව්වේ. අරහෙම දන් දෙන කෙනෙක්ට නොදිය යුතු දෙයක් නෑ කියනවා. එතකොට සමහර අය රන් මසු 100 දහස ලක්ෂය සමහර රාජ්‍ය දන් දෙනවා කියනවා. සමහරු ජීවිතත් දන් දෙනවා කිව්වා. කවුද දැන් කියන්නේ? රජුරු. ඉතින් මහරජාණෙනි කෙනෙක් ජීවිතෙත් දන් දෙනවා නම් අඹදරුවන් මනාකොට දන් දුන්න දානපති වූ මහා දානපති වූ වෙස්සන්ත රජුන්ට කුමක් නිසා ඔබ ලාමක කරලා කතා කරනවද? සමහරු ජීවිතෙත් දන් දෙනවා නම් වෙස්සන්ත රජුරු අඹදරුව මනාකොට දන් දුන්නා කිව්වා. ඉතින් ඇයි ඒක ලාමක කරලා කතා කරන්න හැව්වා? ඇයි ඒක හෙලා දකින්න කරුණු කියන්නේ කියලා හැව්වා. කවුද අහන්නේ? නාගසේන ස්වාමීන්. දැන් මේක අහගෙන ඉන්න පින්නතුනේ. මේක අන්තිමට තමයි හිත උණු වෙන්නේ. එතකොට අහනවා රයිතුමනි, මේකට පොඩ්ඩක් උත්තරයක් දෙන්න කිව්වා. කවුද? නාගසේන ස්වාමීන්. දැන් ওই ගෙවල් දොරවල් තියෙනවා අන්ත දිලුඳුයි. කණ්ඩ බොන්ට නැහැ. ණයබරින් පීඩිත වෙලා ඉන්නේ. ඔය ණයබරින් පීඩිත කණ්ඩ බොණ්ඩ නැති ගෙවල් තියෙනවනේ අමාරුවෙන් ජීවත් වෙන. ඒතර ඔය ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ව ඒ ගෙවල් වලට වැඩකාරකමට වැඩට දෙන්නේ නැද්ද? මේ ආර්ථික ප්‍රශ්න හින්දා. දරුවනේ උඹට එතනින් ඒ නෝනල මහත්තයලා කණ්ඩ බොණ්ඩ ටිකක් හරි දෙයි. මෙහි දහ දුක් විඳිනවට වඩා. කීයක් හරි මේවා කරොත් ඔන්න නංගිට පොඩ්ඩක් උගන්න ගන්න පුළුවන් වෙයි, මල්ලිට පොඩ්ඩක් උගන්න ගන්න පුළුවන් වෙයි කියලා වැඩට යවන්නේ නැද්ද? ඈ යවනවා. ඒතකොට එහෙම දේවල් නැද්ද හුව රජුරන්? එහෙම ඒවා තියෙනවා කිව්වා. ඉතින් රජතුමනි, ණයබරින් යුතු ඒ දෙමාපියෝ තමන්ගේ දරුවෝ එහෙම අපේට තිබ්බනම්, ඉතින් මේ රජුරෝ, මේ වෙස්සන්තර රජුරෝ නරක දෙයක්ද කළේ හුව? ඒ වෙස්සන්තර රජුරෝ සර්වඥතා ඥානය කියන ධනලාභයෙන් දිලින්දෙක් කිව්වා. සර්වඥතා ඥානය කියන ධනලාභයෙන් දිලින්දෙක් වෙලා හිටිය කිව්වා. ඒ නිසා ඒ ධනිය උපදව ගන්න තමයි කියනවා තමන්ගේ බිරිඳ දරුවෝ දන් දුන්නේ කියනවා එදා. එහෙම වුණොත් වෙස්සන්තර රජුරෝ කරලා තියෙන්නේ කවුරුත් කරන දෙයක් නෙවෙයි කියලා කිව්වා. කවුරුත් කරන දෙයක් නෙවෙයිද රජතුමනි කියලා ඇහුවා. එහෙම කරපු ඒ රජුරවන්ට ඇයි වෙස්සන්ත රජුරවන්ට ඔබ මෙහෙම දොස් කියන්නේ කිව්වා. අහනවා රජතුමනි, යමෙක් ඉල්ලන්නේ අඹදරුවෝ නම් දෙන්නේ තමන්ව නම් කවුද? ඉල්ලන්නේ අඹදරුවෝ නම් දෙන්නේ තමන්ව නම් ඒක සත්පුරුෂ දානයක් දාන. කවුද අහන්නේ? නාගසේන ස්වාමී. ඒක සත්පුරුෂ දානයක් දහලන. එතකොට කියනවා යම් යම් දෙයක් ඉල්ලන්න ඉල්ලනවා නම් ඒ දේ නේද දෙන්න ඕනි කියලා අහනවා. කවුද කියන්නේ? නාගසේන ස්වාමී. සත්පුරුෂයෙකුගේ ක්‍රියාව කියන්නේ ඒක නේද කියලා අහනවා. කියනවා රයිතුමනි, කවුරු හරි පැන් ඉල්ලනවා නම් කෙනෙක් කෑම නම් දෙන්නේ ඒ පුරුෂයා පැන් බොනු කැමති පුරුෂයාට කළ යුතුදී කළේද කියලා අහනවා. එයා ඉල්ලන්නේ පැන් නම් දුන්නේ කණ්ඩ නම් ඒ මිනිස්සයා කළ යුතු දේද කළේ කියලා හැව්වා. කවුද අහන්නේ? ඈ නාගසේන ස්වාමීන් හැව්වා. නැහැ ස්වාමීනි කිව්වා. නැහැ ස්වාමීනි කිව්වා. ඒ පුරුෂයා ඉල්ලන්නේ වතුර නම් දෙන්න ඕනේ මොනවද? වතුර ඇඳුම් දීලා හරියන්නේ නැහැ පින්නතුනි. ගියක් දීලා හරියන්නේ නැහැ. එක්ක ලිඳක් දෙන්න ඕනේ නේද? නළ ලිඳක් හරි. මොකද වතුර නේ මිනිස්සයා ඉල්ලන්නේ. පැන් දෙන්න ඕනේ කියලා කිව්වා. ජලයේම දීම කළ යුතු වෙයි කිව්වා. එහෙනම් රයිතුමනි, ඒ ජෝජක බමුණා වෙස්සන්ත රජුරන් ඉල්ලුවේ නෑ කිව්වා. මන්ත්‍රී බිසවවත් නෙමෙයි ඉල්ලුවේ කිව්වා. කාවද ඉල්ලුවේ? දරුව දෙන්න නම් ඉල්ලුවේ. ඒතකොට රජුරු, ඒ වෙස්සන්ත රජුරු කළ යුතු දේ නෙමෙයිද කියලා හැප්පා. දන් දෙන කෙනෙක් බෝසත්වරේ කළ යුතු දේ නෙමෙයිද කලේ කියලා හැව්වා. ශරීරය ඉල්ලුව නම් දෙනවා කිව්වා. කතන්දර දෙකක් නෑ කිව්වා. තමාව රකින්නේ නෑ දෙනවා කියලා කිව්වා. ඉල්ලපු දෙයි දුන්නේ කිව්වා. ඊට පස්සේ කියනවා ඒ ජෝජක බමුණ වෙස්සන්ත රජුන්ට කිව්වා නම් ඔබ මාගේ දාසයා වෙන්න කියලා වෙස්සන්ත රජුට තමන් දාසිය වෙන දරුවෝ බේරලා කිව්වා. මන්ත්‍රී බිසව බේරලා කිව්වා. එහෙමනම් තමන්ගේ ජීවිතය හරි දෙනවා කියනවා. ඒකට දෙපාරක් හිතන්නේ නැහැ. ඉල්ලුවේ තමන්ව නෙමෙයි කිව්වා. ඒකයි ඉල්ලපු දෙ දන් දුන්නේ කිව්වා. ඒ මහබෝසතාණන් වහන්සේගේ ශරීරයේ කාටත් සාධාරණ එකක්. කාටත් සාද දැන් වතුර කිව්වොත් කොතනක හරි තියෙනවා නම් පොදුවේ මොකද වෙන්නේ කාටත් එකයි ති. ඒතර මේ පැත්තෙන් මොකද්ද ගලාගෙන යන ගඟක් තියෙනවා නම් ඒ ගඟේ වතුර කාටත් පොදු නැද්ද? ඒ වගේ කිව්වා ඒ මහබෝසතාණන් වහන්සේ කාටත් සාධාරණයි කිව්වා. අහන රයිතුමනි දුප්පත් මිනිස්සෙක් සල්ලි නැති මිනිස්සයා සල්ලි හොයාගෙන මොකද කරන්නේ එළුවන් ගිය පාරෙත් යනවා කිව්වා. උල් සහිත පාරෙත් යනවා කියනවා. වේවල් පිරුණු පාරෙත් යනවා කියනවා. දියෙත් යනවා ගොඩෙත් යනවා කිව්වා. ඇයි වෙලඳාම් කරන්න ගියම එහෙම වෙනවද නැද්ද පින්නතුනි? හැමතැනම යනවා. ඇයි ඒ අර සල්ලි උපයන්න කයනුත් වචනෙත් විහිසෙනවා සල්ලි උපයන්න කිව්වා. ආන් ඒ වගේ තමයි කියනවා දානපති වෙච්ච වෙස්සන්ත රජුරු. සම්බුද්ධත්වයේ කියන ධනියෙන් දිලුඳුනා කියනවා. ඒ ධනිය හොයන්ට තමයි කියනවා ඒ ਸਰවඥා ඥාන ප්‍රතිලාභයේ හොයාගන්න තමයි කියනවා මේ ධනි දාන්නේ දැසිදසු යාන වාහන සකල සම්පත්තියේ සිය අබුදරුව බිරිඳ තමන්ගේ ජීවිතය පවත්හරින්න කිව්වා. මොන හොයන්ටද? මෙන්න මේ ਸਰවඥතා ඥානය. දැන් සල්ලි ඕන කෙනා සල්ලි හොයන්න එළුව ගිය පාරෙත් යනවා, උල් තියෙන පාරෙත් යනවා, ප්‍රපාත තියෙන පාරෙත් යනවා, වතුරෙත් යනවා, හැමතැනම යනවායි කිව්වා. සල්ලි හොයාගෙන. ඒතකොට උන්වහන්සේ හොයන්නේ මොකද්ද? ਸਰවඥතා ඥානිය කියන ධනිය හොයාගෙන උන්වහන්සේ හැමදේම අත්හැරියයි කිව්වා. ඒතකොට කියනවා මේ කාරණේ කියලා කියනවා මේ රජතුමනි ජෝජක බමුණ ඉල්ලුවේ දරුවෝ. ඒ දරුවෝ දන් දුන්නා. මා කළ යුතු දේ ඉල්ලපු දේ දුන්නාය කියන හැඟීම වෙස්සන්ත රජුන්ට ඇති වුණා කියලා. හැබැයි මතක තියාගන්න කියන මේ කාරණේ මෙන්න මෙහෙමත් වෙස්සන්ත රජු කිව්වා කියලා. ඒ මොකක්ද? මන්ත්‍රී දේවිව දුන්නේ මට මන්ත්‍රී දේවි අප්‍රිය වෙච්ච නිසා නෙවෙයි කියනවා. මන්ත්‍රී දේවි මට ප්‍රියයි කියනවා. ජාලිය ක්‍රිෂ්ණ දිනා කියන්නේ මට අප්‍රිය දෙන්නෙක් නෙමෙයි කියනවා. ඒ දරුව දෙන්න මට ගොඩක් ප්‍රියයි කිව්වා. දකුණු අකමැත්ත නිසා දන් දුන්නේ නැහැ කියනවා. මේ අඹදරුව මට ඉතා වැඩි කණ්ඩ බොණ්ඩ දෙන්න විදිහක් නැහැ කියලා මන් දන් දුන්නෙත් නැහැ කියනවා. කලකිරිලා නිසා මන් දන් දුන්නෙත් මට මේ බිරිඳ එපා වෙලා දරුව එපා වෙලා හින්දා කලකිරිලා දන් දුන්නත් නෙවෙයි කියනවා. ඊට පස්සේ කියනවා ඒ දරුව අප්‍රියයි කියලා දන් දුන්නා නෙවෙයි කියනවා. හුදෙක් ਸਰවඥතා ඥානි උදෙසාම ਸਰවඥා ඥාණයට මම ප්‍රිය වුනිමි කියනවා. මොනවටද ප්‍රිය වුණා කියන්නේ? ਸਰවඥා ඥාණයට මම ආස කළා කියනවා. ඒ ਸਰවඥා ඥාණයට ප්‍රිය වෙමින් වෙස්සන්ත රජතුමී මෙබඳු අතුල්‍ය වූ කියන් කිසි දෙයක් එක සමාන නොවන අසාමාන්‍ය වූ දානයක් දුන්නේ ප්‍රාණ සම තමන්ගේ ජීවිතය හා සමාන වෙච්ච දරු දෙන්න ජූජක බමුණට එදා දන් දුන්නේ කියලා. ඒ චර්යා පිටකේ මෙහිම කියනවලු පින්වතුනි. මාහට දරු දෙදෙනා අප්‍රිය නොවුයේය. මන්ත්‍රී දේවිය අප්‍රිය නොවුයේය. ਸਰවඥතා ඥානිය මට ප්‍රිය වූයේය. ඒහින් ඒ ප්‍රිය වූ බුදු නුවණ සොයා දානිය දුන්නේ මිහි. ලස්සනයි කියන එකනේ අහපෝ කියන්නේ දහගන්න. කියන මාහට චර්ය අපිට කී තියෙන්නේ මාහට දරු දෙදෙනා අප්‍රිය නොවුයේය. මන්ත්‍රී ද්‍රේවිය අප්‍රිය නොවුයේය. ਸਰවඥතා ඥානිය මට ප්‍රිය වූයේය. ඒහෙයින් ඒ ප්‍රිය වූ බුදු නුවණ සොයා දානිය දුන්නේ මිහි. පුදුම දානයක්. ඔන්න බලන්න මේක සංසාරික කරනදී එදා ඒ දරුව දෙන්න දන් දීලා ජාලිය ක්‍රිෂ්ණ දිනා දන් දීලා ඈතට යනකම් බලන් ඉන්නවනේ පින්තේ දීලා හක බලන් ඉන්න බෑ. ඒ වගේ දෙයක් මගින් මගට ගිහිල්ලා තියෙනවා. පාරට වෙලා ඈත නොපෙනී යනකම් බලන් ඉඳලා තියෙනවා. ඇස්වල කඳුළු පුරවගෙන අඬලා තියෙනවා. හිතාගන්න පින්තේ දානේ හිතාගන්න බෑ. දරුව වැල්පොට කඩාගෙන ඇවිල්ලා තාත්තේ බේරගන්න කියලා කියනවනේ නේද? ඒතර එහෙම දරාගෙන ඇවිල්ලා මේක දරාගන්න බැරුව තමන් ඉන්න පන්සලට එහෙම නැත්නම් කුටියට ඇවිල්ලා උඩුබැලිය අතර හිටියේ කියනවා. කොහොමද ඉඳලා තියෙන්නේ? මෙහෙම උඩුබැලිය අතර හිටියා කියනවා. උඩුබැලි අතර ඉද්දී නාහින් හුස්ම ගන්න බෑ කියනවා. ඒ පාර මොකද කරලා තියෙන කට ඇරගෙන හාස් හුස් ගන්න. ඔය අම්මලට මොන හරි වුණාම ওই වගේ ආරංචියක් ආවම දරුවෙක්ට කරදරයක් වුණා කියලා මොකද වෙන්නේ? ආ කටින් හුස්ම ගන්න නේ. එහෙම කරලා පෙන්නන්න බෑ. එහෙම කරලා කරනවද නේද? කටින් හාස් හුස් ගගා මේව කරා කියනවා. හදවතට වාව ගන්න බැරි තැන කියනවා. ඇස් වලින් මොකද වුණේ? කඳුළු කඩාගෙන වැටිදී ඇස් වලින් ආවේ රුධිරය කියලා කියනවා. මොනවද වැටලා තියෙන්නේ? රුධිරය බිඳු විලා වැටුණයි කියනවා. ඒ තිනිහසට දරා ගන්න බැරුව කියනවා. කියනවා වෙස්සන්ත රජු වේදා ජෝජක බමුණට දරුව දුන්නේ ඉතා දුකසී කියනවා. ඉතා අපිට දුන හදවත ගලක් වෙලා දුන්න කියලා නේ හිතෙන්න පුළුවන්. අපිට ඕක අහලා හිතෙන්නේ මේක සිම්පල් කියලා. කතන්දරය අහන්න සිම්පල් පින්නතුනි. මේක හොඳට කතන්දරෙත් එක්ක තේරුම් ගද්දි තමයි තේරෙන්නේ මේක කරන්න පුළුවන් වැඩක් නම් නිවිය කියලා. කරුණු දෙකක් හිතලලු දුන්නේ මොකද්ද? මාගේ දන්වැට නොසිදේවාය කියන පැතුමින්යි කියලා කියනවා. ඒ තමයි එකක් කියනවා. බමුණට දන් දුන්නේ මාගේ දන්වැට නොපිරිහි පවතින්නේ දුක්ඛිතව වනමුල්. ඒ කියන්නේ කරුණු දෙකක්. එකක් තමයි මාගේ දන්වැට පිරිහි නොඒවා. ඇයි ඒ? මේ දේ ඉල්ලුව වෙස්සන්ත රජු මේක දුන්නේ කියන කාරණෙන් නිന്ദා නොලැබීවා. දන්වැට පවත්තල තිනවා කණ්ඩු. ඊළඟ කාරණේ තමයි ජාලිය ක්‍රිෂ්ණ දිනා අර බතල ඊට පස්සේ අල වර්ග මයොක්ක වර්ග කැලේ තියෙන ගෙඩි වර්ග මේවනි කැමර ගන්න බතක් නෑ. කුඹුරු කරන්නේ නෑ තාපසවරු. ඒතර මේ මගේ දරුව දෙදෙනා මේවා ආහාරට අරගෙන දුකසී වාසය කරන්න. මේ දරුව දෙන්නා නගරයට අරන් ගියොත් මේ ජෝජක බමුණ හරි මගේ පිය රජුරෝ දැනගන්නවා. මගේ පිය රජුර කිසි විටක මේ දෙන්නව දාසෙ වෙන්න ඉඩක් තියන්නේ නැහැ. එහෙම වුණොත් නැවතත් මේ දරුව දෙන්න සැපයටපත් තාත්ත කෙනෙකුගේ සෙනෙහස නැද්ද? අන්න තිබිලා. දැක්ක නේද කරුණාව? මෙන්න මේ කාරණියත් සිතමින් තමයි කියනවා දරුව දෙන්න දන් දුන්නේ කියනවා. දරුව දෙන්න දන් දුන්නේ. ඊළඟ කාරණේ තමයි මම මේවා කෙටියෙන් කියන්නේ පින්නතුනි. ඊළඟ කාරණේ තමයි කියනවා වෙස්සන්තර රජුරු දන්නවලු මේ දරුසිඟිත්තු දෙදෙනා ඊතා බලවත් දෙදෙනෙක්. ඒ කියන්නේ ක්‍රිෂ්ණ ජිනා කියලා කියන්නේ රජ පවුලක රජ කෙනෙකුගේ විදුවක්. ජාලිය කියලා කියන්නේ රජ කෙනෙකුගේ පුතෙක්. කොහොම පිනක් තියෙන්න ඕනේද? නිකන් සාමාන්‍ය අය නෙවෙයි. එතකොට මේ දරුව දෙන්නගේ පුණ්‍ය ශක්තියත් එක්ක මේ දරුව දෙන්න කවදාවත් කෙනෙකුගේ දාසියන් බවට පත් වෙන්නේ නැහැ. එතකොට මේ ජූජක බමුණ කියන්නේ මහල්ලෙක්. ආයුෂයේ ගිවි ගිය කෙනෙක්, වයෝ වෘද්ධ කෙනෙක්, සිරුර බිඳුණු කෙනෙක්, හැරමිටියක් ගත්ත කෙනෙක්, ඒ වගේම තමයි කියනවා පින ස්වල්පයක් තියෙන කෙනෙක්. පින චුට්ටක් තියෙන මිනිස්සෙක්. මේ දරුවන්ගෙන් බැල මෙහෙවරකම් ගන්න පුළුවන් කමක් මේ තැනැත්තාට නැත. බාණ්ඩ ප්‍රඥාවක් තියෙනෝනි. පුදුමයිනි කල්පනා රටාව. කිසි තැනකින් ඔබට හිතෙනවද පින්නතුනි අකුසලයක් කියන බව, දැඩි බවක් කියන හිතක් ඒ බෝසත්වරයෙක්ගේ හිතේ තියෙනවා කියලා? මේ කරුණ දිහා බලද්දි නෑනේ. ඒ බෝසත්වරයෙක් ගැන මේ ගැන කල්පනා කරලා දැඩි වෙන්න ගියොත් නම් යාගේ හිත දැඩි. තේරෙනව නේද? මේ බාණ්ඩී සිත බුදුරුන්ගේ සිත කොහොමද? ඔහු පුරුදු කරලා කරලා බුද්ධත්වයටපත් වෙච්ච බුදුරජාන් වහන්සේලගේ හිත කොහොමද නේද? නේද? වෙඳුරු පිටක් වගේ උණු වෙන මහා පර්වතයක් වගේ ඍජු ගතිගුණ ඇති බුදුවරුන්ගේ සිත් කවුරුනම් දනීද කියලා අහන්නේ ඒකයි. දැන් පින්නතුනි අහන උපමා කීපයක් කියන එකකින් උපමාවක් දෙකක් විතරක් කියන්නම්. කියනවා මේ මිනිස්සෙක්ට පුළුවන් දහනවා මේසා බලවත් හිරුසඳු. මේසා බලවත් හිරුසඳු අරගෙන පෙට්ටියක දාලිවර වෙලා එහෙම නැත්නම් කරඬුවක දාලා මේකේ තියෙන තේජස නැති කරලා ඉවර වෙලා තැටියක් කරලා අරගෙන ඒකේ මාළු පිණි බෙදාගෙන බත් මාළු පිණි ගන්න පුළුවන් දහන. පුළුවන්ද? තේරෙනද උපමාව? මේ ඉරහඳ මහ තේජසයි තන ඒක අරගෙන මිනිස්සෙක් පෙට්ටියක දාලා කරඬුවක දාලා ඒකේ තේජස නිෂ්ප්‍රභා කරලා ඉවර වෙලා ඒකට බත් මිලි මාළු පිණි දාලා කෑම ගන්න පිඟාන කරගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? බෑ කිව්වා. අන්න ඒ වගේ කියනවා ජාලිය ක්‍රිෂ්ණජිනත්. බලවතුන් කියනවා. පින්වතුන් කියනවා. නැත්තම් පින්වතුනි සාමාන්‍ය පවුල ලොප දෙන්න ඉපෑ. ඇමති කෙනෙක්ගේ පවුලකත් නෙමේ. රජ පවුලේ. කොහෙද පින්වතුනි? රජ පවුලක උපදින. පින්වතුනි ඒ වගේ මේ දීර්ඝ විස්තරයක් කියනවා. ඉතින් මම ඒ ඔක්කොම කියන්නේ මිලුදු රාජ ප්‍රශ්නේ තුන කියවන්නේ. ඒකේ ලොකු විස්තරයක් තව ගොඩක් කියනවා. කියනවා මේ වගේ උපමා ගොඩාක් කියන මේ දෙන්නව මොන විදිහකටවත් දාස පරිභෝගයට ගන්න පුළුවන් කමක් නැහැ කියනවා. මේක දන්නවා කියනවා කවුද? වෙස්සන්ත රජුරු. එහෙනම් පින්වතුනි ප්‍රශ්නයක් කියනවා. ජාලිය ක්‍රිෂ්ණ ජිනාව එහෙම දුන්න දාසපත් ඉල්ලපු දේ දුන්නා. ගෙනිච්චා. සීයා දැන් රාජ්‍ය කරනු. සීයට ආරංචි වෙනවා මගේ මුණුබුරයි මිනිබිරි. කොහොම වෙන්නේ ඇද්ද ඒක? මම ජූජක බමුණ නම් ජීවිතේට ගෙනියන්නේ. ඇයි පින්නොතුනි හිස දන් දෙන්න වෙන වැඩක් පින්නොතුනි මොලේ තියෙනවා නම් මගේ ජීවිතේට මම ගෙනියන්නේ නැහැ. ඇයි ඒ? අරසීය වෙසාන්ත රජුරුවේ අනිවාර්යෙන් හත් කඩකට පලනවා. උලහරි තියෙනවා. භයානකද නැද්ද පින්නතුනි? අතිශයින් භයානකයි. අතිශයින් භයානකයි. බලන්න මෙතනදීත් ඒ ජෝජක බමුණට අසාධාරණයක් වෙන්න වෙසාන්ත රජුරු ඉඳ තියන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට අවවාද කරනවා කාටද? ජාලියට මෙහෙම ආව දැන් පොඩි ක්‍රිෂ්ණජිනා චූටිනි තේරුම නෑනි. ජාලිය කියන්නේ පොඩ්ඩක් තේරුම තියෙනවා. ඒ ජාලියට කියන පුතා කියන ජාලිය කුමාරට මෙහෙම අනුශාසනා කළා තිනවා. ප්‍රිය පුත්‍රේ. දැන් බාන වචනේ මොකද්ද? ප්‍රිය පුත්‍රේ. කියනවා මේ ඔබගේ මුත්තුණුවන් සීයවිල මෙහෙම කතා කරද්දී යන්න එපා කියලා. ඒ කියන්නේ මුත්තුණුවන් කියන්නේ කවුද? සීයවිල එන්න දරුවෝ දෙන්න මෙහෙම කියලා ගද්දී යන්නපා කියනවා. ඔබේ මුත්තණුවන් මෙහෙම කියද්දි ජාලිය කුමාරට කියන ප්‍රිය පුත්‍රය ඔබගේ මුත්තණුවන් බමුණාට දණියේදී ඔබ මිලට ගනිද්දි රන් කහවණු දහසක් මිලදී ජාලිය කුමරු මිලදී ගනීවා. දැන් පුතාට කියනවා කීයක්ද? රන් කහවණු 1000ක් බමුණාට දීලා තමයි තාත්තා මාව 100ට ගන්න කිව්වේ කියලා 100ට කියන්න කියනවා. යන්නපා කියනවා. කහවණු 1000ක් ජෝජක බමුණට දුන්නට පස්සේ 100 ගාවට යන්න කියනවා. මුත්තුණුවන් ගාවට යන්න කියනවා. නැත්නම් යන්න එපාය කිව්වා. ඊට පස්සේ කියනවා ජාලියට කියන්නේ දැන් ක්‍රිෂ්ණජිනාට තේරෙන්නේ නැහෙනේ. ක්‍රිෂ්ණජිනාවන් මිලට ගණිද්දී 100ක් 16. 16 කීයක්ද? 100යි. 100ක් 16න් 16 කීයක් දෙන්න ඕනේ ජෝජක බමුණට? 16 100යි 16 සෑහෙන ගාණක් ක්‍රිෂ්ණජිනාට නේ දූවරුන්ට ආඩම්බරයක් නේ. හරි. ඊට පස්සේ කියනවා 100ක් ඇත්තු 100ක් අසු මිනිබිරිනේ 100ගේ නේ. ඊට පස්සේ මොනවද? 100ක් ඇත්තු 100ක් අසුන් 100ක් ගව දෙනු 100ක් වෘෂභයන් සහ 100ක් රන් මිල වශයෙන් සියල්ල 100 බැගින් දී මිලට ගණිත්වා 100 ගාවට නිකයි යන්න එපායි කිව්වා. කියනවා මුත්තණුවන්, ඒ කියන්නේ ජාලියට කියන ජාලිය වාගේ 100 මුත්තණුවන් බ්‍රහ්මණයාගේ අතින් බලෙන් ඇදගෙන ඔබව මුදවා ගනීවි. දරන්න බෑනේ 100ට උනත් මේ මුණුබුරන්ට එහෙම වෙද්දි 100ට පුළුවන්ද? 100ල ඉන්නෝනේ මෙතන කියන්න බා රාචිල 100ල බෑ පින්වතුනි. කියනවා මුත්තණුවන් ඇවිල්ලා බ්‍රහ්මණයාගේ අතින් බලෙන් ඕගොල්ලෝ දෙන්නව ඇදලා ගනී කියනවා. එතකොට මේ මුත්තණුවන්ගේ වචනේ කරන්ට එපා කි. ඔගොල්ලෝ දෙන්න 100 ගාවට යන්න එපා 100 ඇදලා ගත්තොත් කිව්වා. අර දෙන්න arya ගාවම ඉන්න කියලා ජූජක බමුණ ගාවම ඉන්න කියනවා. බ්‍රාහ්මණයාගේ අදහසට අනුව බ්‍රාහ්මණයාට කීකරු වෙන්නේ මේ දරුව දෙන්න කොච්චර කීකරුයිද? ඊට පස්සේ කියනවා මෙසේ අනුශාසනා කොට දරුවන් යැවීය කියනවා. දැන් බාන්න කොච්චර මේ කල්පනා කරලාදනේ ඉල්ලන දේ නොදී හිටියෙත් නෑ. ආරක්ෂාව රැකවරණයත් හැදුවා. ජෝජක බමුණට අසාධාරණයක් කරන්න ඉඩ හැරියෙත් දැන් එන්නේ ජෝජක බමුණගේ බිරිඳ 16 දයාසිය නෑ කිව්වනේ. දැන් 100 100ත් හම්බ වෙනවා. ක්‍රිෂ්ණජිනාට තමයි සෑහෙන ගාණක් දීල තියෙන මිනිබිරිනේ 100ගේ. එතකොට සෑහෙන ගාන නේද? ඊට පස්සේ කියනවා මා කියන්නේ කියනවා 100ට මෙහෙම මුත්තුණුනි 100 මගේ පිය රජුරු කිව්ව බමුණට මං වෙනුවෙන් රන් කහවණු 1000ක් දෙන්න. ඒ වගේම තමයි ඉමෙන්ම කන්‍යාවන් හස්තින ආදී 100 බැගින් වටිනාකම දීලා ක්‍රිෂ්ණ දිනාව ගන්න පුළුවන් කියලා. එහෙම තමයි මගේ පිය රජුරුව මට කිව්වේ කියලා 100ට කියන්නේ කියලා. එතකොට මේක අහගෙන ඉඳලා කියනවා මිලිඳු රජුරුව දැන් කතා ඉවර මෙතනින් එහාට ප්‍රශ්නයක් හදන්න දෙයක් නෑ. ස්වාමිනි නාගසේනයන් වහන්සේ ප්‍රශ්නිය මැනවින් ලිහන ලද්දී මොකද කරේ? ප්‍රශ්නිය මැනවින් ලිව්වා කිව්වා. දෘෂ්ටි ජාලයේ මැනවින් බිඳින ලද්දී රජුරණ තියෙන දෘෂ්ටි ජාලයේ බින්දා. පරවාදී මැනවින් මඩින ලද්දී අනිත්‍ය විසින් නිඳා අපහාස කරන්න කොයි කාලෙක හරි තිබුණද මේ මතේ වාදී බින්ද කිව්වා. ස්වකීය ධර්මයේ මැනවින් පවසන ලද්දී ඔබ වහන්සේ පුරුදු පුහුණු කරපු ධර්මයේ මැනවින් කිව්වා. කතා රටාව මැනවින් පිරිසිදු කරන ලද්දී දැන් අහනන ප්‍රශ්නෙට ලස්සනට උත්තර ටික දුන්නානේ. අර්ථයේ මැනවින් බෙදන ලද්දී මම මේ අයුරින්ම පිළිගනිමි. කවුද කිව්වේ? මිලිඳු රජු. පින්නොතුනේ මේකේ වැඩි මිලිඳු රජුරෝ මේක පිළිගත්තද නැද්ද කියන එක නෙවෙයි. බෝසත්වරයෙකුගේ ත්‍යාගය බුදු බව වෙනුවෙන් කරන කැපවීම. බුදු බව වෙනුවෙන් එක්කලදී. පින්නොතුනේ එහෙනම් ඔබ කල්පනා කරන්ට අපේ බෝසතාණන් වහන්සේ ඒකල කැපවීම වෙන ශාස්ත්‍රවරු කරලාද? කරලා තියෙනවාද? නැත. කරලා නැත. මේ බෝසත්වරයෙකුගේ ගුණේ නම් බුදුවරයෙකුගේ ගුණේ කොහොමද? මේ බෝසත්වරයෙකුගේ එක ජීවිතයක ගුණේ නම් ඔබ කල්පනා කරන්ට මෙහෙම වී ඇටය කියන දේ පැල කරාම ගොයන් ගහ කට ගන්න. හැබැයි වී ඇටේ දකින්ට නෑයි ගොයන් ගහ උපද්දෝ. ඒක නැති වෙලා යනවා නේද? අන්න ඒ වගේ පින්නොතුනි සසරේ කරපු කර්ම විපාක මේ දේවල්. පින්නොතුනි මේකට ඉපදිච්ච දේ තමයි බුදු බව. මොකද්ද බුදු බව? මේක ඔබ කල්පනා කරනවද? මේ බුදු බව මේ කරලා තියෙන කැපවීමත් එක ලැබීම ගැන කද්දි කල්පනා කරනවද? අපේ ගමේ ගොඩේ ඉන්නේ ඇත්තෝ. අපේ ගොඩාක් ඇත්තෝ කල්පනා කරගෙන ඉන්නේ මොකද්ද? තුන පහ ටිකට ලුණු පොල් කක්ටටත් ආස කර කර බුදු බව පතනවා. පර්ජස් 10ට රණ්ඩු අල්ලල්ල නඩුවේ බුදු බව පතනවා. පින්නොතින මොන විහිළුවක්ද? මොන විහිළුවක්ද? නියත විවරණ ලැබුණට පස්සේ තමයිලු බුදු බවත් ස්ථීර වෙන්නේ. ඊට පෙර හිතා ගන්න බැරි කාල පරපුරක් ආවට කියලා බුදු බව. එහෙනම් අපිට පේනවා බුදු බව ප්‍රාර්ථනා කොලා කියලා නියත විවරණ ලැබෙනකන් ලැබෙන්නේ නැත. එහෙනම් මේක ලේසියෙන් ප්‍රාර්ථනා කොලා ලබන්න පුළුවන් හේකුත් නෙවේ. ජාතක ටික කියෝලා බුදුරයන් වහන්සේගේ ආශ්චර්ය ගැන අහලා මෝහෙන් මැරිච්ච අය කල්පනා කරනවා මේක මටත් ගන්න පුළුවන් සිම්පල් එකක්. ඔව්ද නැද්ද? ඈ පින්නතුනි කල්පනා කරලා බලන්න මේක බුදු බව ප්‍රාර්ථනා කරනවා නම් ඒ කෙනෙක් යම් කෙනෙක් මෙතන දැන් ඔන්න ඔබට ආරාධනා ඔබේ දරුවෝ දන් දෙන්න ඔබේ මන්ත්‍රී බිසවත් දන් දෙන්න කොරළ පෙන්නලා ඇවිල්ලා කියන්නේ හරි මං සුදුසුයි. අඩුතරම් පින්නතුනි මේ විදිහට හිත පිහිටව ගන්නත් ලස්සනට දන්නේ. ඇත්තද බොරුද? ඇත්තද බොරුද හොඳට තීරුම් ගන්න. රැවටෙන්න එපා. රැවටෙන්න එපා. ඒකයි බුදුවරු කොතනකවත් අනුශාසනා කරන්නේ නැත්තේ ඔබ බුදු වෙන්න නැත. ඒකයි අනුශාසනා කරන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න වෙන්න පුළුවන් දී. කේමා උප්පලවන්න වගේ වෙන්න වෙන්න පුළුවන් දී. චිත්ත ගෘහපති උග්ග ගෘහපති වගේ වෙන්න වෙන්න පුළුවන් දී. කුජ්ජුත්තරා වේලුකණ්ඨී නන්දමාතා වගේ වෙන්න වෙන්න පුළුවන් දී. වෙන්න බැරි දෙයට ඇඟිල්ල දික් කළ පෙන්වෙන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න පින්නතුනි මේ මිලිඳ රාජ ප්‍රශ්නේ මේ චුට්ට මං කියවද්දී මට පුදුම හිතුණා. මට ඔබට මුලින් මිලිඳ රාජුරු අහන ප්‍රශ්නත් එක්ක මොකද වෙන්නේ? ඔබ බනහන් හිටියත් හිත හේමයට පයින්න පුළුවන්. අනුන්ගේ දන් දීමක් ගැන අහලා ඔබටත් හිත පිහිටව ගන්න බැරි වෙච්ච කොට නේද පින්නතුනි? කවර කතාද පින්නතුනි? කවර කතා? අන්න අපේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්දයි විජ්ජාචරණ. ඔබට පින්නතුනි එක දිගට සිල් ගන්න බෑ, දෙපාරයි තුන් පාරයි ඒකත් නවත්තුණු. බණ ටිකක් බුදුරේ කියා දීපක ජීවිත අවසාන වෙනකන් අහගන්න බෑ. මුලාව මුලාව පින්නතුනි කරන්ට දේකුත් නෑ. මේකට හවුනාට පස්සේ ගන්ට දේකුත් නෑ. මට හම්බිලා තියෙන සමහර කතන්දර පොලිස් මහතුරින්වලු බුදු බව ප්‍රාර්ථනා කරගෙන එක කීවා. තව අය මෙහෙම මෙහෙම. ඉතින් මේ මානින් හිත රවට්ටගෙන නේද පින්නතුනි? ඒ වගේ පින්නතුනි අර රඟපානයි ඉන්නේ. රඟපානය කරන වැඩි විලාවක දුෂ්ටයට රඟපාන. දුෂ්ටයා නළුවට රඟපාන. එහෙම ඊව නැද්ද? දැන් මේ වෙලා තියෙන දැන් මේක රඟපෑමක් නෙමෙයිනේ. අපිට තියෙන එක පින්නතුනි අර බුදු බව ලබන්න පුළුවන් කියලා හිතාගෙන අපි ඒ වගේ නිය ඇක්ට් කරනවා. ජාතකවල විදිහ නිය ඇක්ටින් එකක්. තීරණීද? අනිත් පැත්තට රණ්ඩු, ඉරිසියාව, පහත් කිරිලි, නිඳා කිරිලි, අපහාස කිරිලි ඔක්කොම. ඒ නිසා පින්නතුනි සතර සතිපට්ඨානේ කරුණා කළ සිහිපීටව ගන්න. ඒ තුල හිත පිහිටවගෙන හොඳට ධර්මය හැසිරෙන්න. මොකක් හරි දෙයක් තිබුණා සසරේ ඔබ යන ගමනක් යාවි. මේ ගමනේදී අදාළ කාරණේදී ඔබ සිත පිහිටව ගන්නට දක්ෂ වෙන්න. තේරුණා නේද කියදේ? එහෙනම් තේරුම් ගන්න බුදුවරුන්ගේ ආනුභාවය බඹෙකුට නැත, දෙවියෙකුට නැත, මිනිසෙකුට නැත. බුදුවරයෙකුගේ ආනුභාවය ආශ්චර්යයි. මේවා දැනගෙන බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව පිළිලා බුදුගුණ අනන්තයි. ඒ බුද්ධානුභාව බලෙන් යහපතක් වේවා කිව්වොත් පින්නතුනි අනුහස් තියෙනු. මේවා නැතුව නේ කියන්නේ ගොඩක් අය. තහඩුවට සබන් කෑල්ලට මාරු වෙන්නේ වෙන ආගම් වලට ඒකටනේ. පින්නතුනි මෙන්න බලන්න ඒ බෝසතාණන් මහසේ නමකගේ ජීවිතේ. පින්නතුනි ඔබ කල්පනා කරන්ට බුදුවරයෙක් කොහොමදද? නියත විවරණ ලද්දාට පස්සේ බෝසත්වරේ කාන්තාවක් වෙනවද? නෑ. පත්තිනි මෑණිය අර දෙව කවුද පත්තිනි දෙවගණනේ මෑණිය කියලාද කියන්නේ? පත්තිනි මෑණියොත් බුදු වෙන්නලු ඉන්නේ. මොන විකාරද පින්නතුනි? කාන්තාවක් එහෙම වෙනවාගේ නියති විවරණ ලැබුවට පස්සේ කාන්තාවක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න මේ කතාවෙන් එක දෙයක්. නියති විවරණ ලැබෙනකන් දාහක් බුදු බව පැතුවත් ලැබෙන්නේ නැත. එහෙනම් ප්‍රාර්ථනාවෙන් ලැබෙන්න ඕනේ ඊට කලින්. එහෙනම් එහෙම ලබන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ආශ්චර්ය වූ, අද්භූත වූ සිදුවීමක්. දුර්ලභ වූ සිදුවීම. ඒකයි කියන්නේ බුදුවරුන්ගේ පහළවීම අතිශයින් දුර්ලභයි. මේ ෂණය මගහැරගන්ට එපාය කිව්වා. ඒ බුදුවරුන්ගේ බුදුනුවණින් ස්වල්පයක් තමයි සාරිපුත්තයන් වහන්සේ අවබෝධ කරගෙන අර උපාදාන ගැනත් මොකද්ද අර අපි උදේවරු ඉගෙන ගත්තේ. අන්නේ සර්වඥතා ඥාණයට ආස කරගෙන ප්‍රිය වෙලා තමයි ප්‍රිය වූ මන්දි දේවි ප්‍රිය වූ දරුවන් දන් දීලා තියෙන්නේ. එහෙනම් පින්නතුනි ඔබට මේ උතුම් දහම් කරුණු උතුම් චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදුකි. Thank you.